සාදෝ සංසාර සාරෝග විනීතනි සම් සන්නීත සාතං සුචිසාරදි සම් සන්දේර කංසොන්න තනුපලා සම් සංලාපදේසින් පනමේ විසාසම් සංසාලිගංකේවල මෝහනාසම් සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවි සංදාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නා සිත පාපනාසම් සන්නාපදංසින් හතගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසම් සංවාර සංඝං පනමේ රසාසං සතර සැඩසායුර නවතා නිවන් වැද කැදිර නැති දිරිමත් රං පාසක් මලද නිතර දිනෙන තුන් සඳහම් දෙසන ලද වැටෙන වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුද දුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙන් බැටින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැන්සිය යුතු පව් හැම නසන බව දැමි සුනු විසුනු කරනිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතාකින් සරු මහා සංගන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස අපාරුතාතේ සං අමතස්ස ద్వාරා යේසෝ චවන්තෝ පමුංචන්තු සන්දං විහිංස සන්නේ පබ්බුනං නභාසයෙන් ධම්මං පනේතං මනුජේසු බ්‍රහ්මේති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාධි වැඩසටහනයි මේ පැවැත්වෙන්නේ. 2019 වර්ෂයේහි ඇසළ පුන් පොහෝදා පැවැත්වෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවයි මේ සිදු වෙන්නේ. අද දින විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සිදු කෙරෙනු ප්‍රථම ධර්ම දේශනාවයි විශේෂයෙන් අප සිහිපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් කරලා විශාල පරිත්‍යාගයක් කරලා ධර්මය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව සංසති ගෙවීමෙන් පසු ලෝකයේ හැමෝම පළමු වතාවට ධර්මයේ දේශනා කරපු අවස්ථාව. සතර අනාදිමත් කාලයක් මනෝ ප්‍රනිධාන, කාය ප්‍රනිධාන, වාග් ප්‍රනිධාන ආදී වශයෙන් සම්බුද්ධත්වය සඳහා ප්‍රාර්ථනා කරගෙන ආපු උන්වහන්සේ දීපංකර පාදමූලයේ පටන් නියති විවරණගෙන නැවත අති දීර්ඝ කාලයක් මේ සතර දාන ආදී පාරමිතා ධර්ම පිරුවා. උන්වහන්සේ කරපු පරිත්‍යාගයන් ගැන සඳහන් කරනවා. මහසાગරයේ ජලයට වඩා තමන් වහන්සේගේ ශරීරයේ ලේ දන් දුන්නා කියලා. ආහසේ තාරකාවට වඩා තමන්ගේ නෙත් දන් දුන්නා කියලා. මහා මේරු පර්වතයට වඩා ඔටුනු කලංකිස් දන් දුන්නා කියලා. මහා පොළොවට වඩා තමන්ගේ ඇඟේ මස් දන් දුන්නා කියලා. ඒ තරම් සුවිශාල පරිත්‍යාගයක් කරමින් උන්වහන්සේ ගමන් කරේ සම්බුද්ධත්වයේ ලබාගෙන යමුද කරගන්නා වූ ධම ලෝකයට දේශනා කරන්නටයි. අප බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දුක නිදහසන මාවත සද්ධර්මය නමින් අප කිසියම් බණපදයක් අහනවා නම් ඒ හැම බණක් හදයකම පිටුපස්සේ තියෙන්නේ උන්වහන්සේගේ ලේ කඳුළු දහදියේ ප්‍රතිඵල. ජීවිත පරිත්‍යාගයෙන් කරපු සුවිශාල පරිත්‍යාගයක ප්‍රතිඵලයි ඒ පිටුපස්සේ තියෙන්නේ. එනිසා පින්වතුනි මේ දහම ළඟදී අපි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන, ගෞරවය ඇති කරගන්නට ඕන, උනන්දු ඇති කරගන්නට ඕන, කෘතඥතාවය ඇති කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් කරලා දහම ලෝකයට ඉදිරිපත් කළා පමණක් නෙවෙයි, දේශනා කරපු දහම සංඝරත්නය වසර 2500කට අධික කාලයක් ඉමහත් කරදර මැදෙහි ජීවිත පරිත්‍යාගයෙන් කිසිඳු වචනයක්වත් වෙනස් නොකර ඒ ස්වාමීන් වහන්සේලා අද මොහොත දක්වා රැගෙන ආවා. ඒ නිසා අපි ලෝකයේ කළගුණ සලකන ඉන්නවා නම්, අපි කළගුණ දැක්විය යුතුයි මේ ලෝකේ ඉන්නවා නම්, අපි බොහෝ වෙලෙ කියන්නේ අපේ අම්මට තාත්තට කළගුණ සලකන්නේ කියලා නේද? ඒක හොඳ දෙයක්. නමුත් වෙන තුනීරත් වඩා අපි කළගුණ සලකනවා නම් සලකන්න ඕන කාටද? ඒ තමයි බුදුරජාණන් වහන්සේට, සංඝරත්නයට. ඒක තමයි ඉහෙළම කළගුණ සැලකීම කියලා කියන්නේ. මෙලෙස කළගුණ සැලකීම කියන්නේ හුදෙක් ගුණ ගායනා කිරීම, පුද පූජා පැවැත්වීම පමණක් නෙවෙයි. කළගුණ සැලකීම යනුවෙන් බුදුරජාණන් වහන්සේ අපෙන් අපේක්ෂා කළේ උන්වහන්සේ අනාවරණය කරගෙන දේශනා කරපු මේ ධහම හොඳට අහලා ඒ ධහම අනුව හැකිතාක් දුරට අපේ ජීවිත සාර්ථක කරගැනීමයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අනේ බලාපොරොත්තු අපි හැකිතා හිතු කරලන්නට අපිට ලොකු වගකීමක් තියෙනවා. බුදුරජාන් වහන්සේ දා ජෛත්‍රි මහ බෝධියේදී බෝධිමූලයේදී මේ ධර්මය අවබෝධ කරගෙන දින හතක් උන්වහන්සේ විවේකයෙන් ගත කළා. සති හතක් විවේකයෙන් ගත කළා. මුල් සතිය විශේෂයෙන්ම පටිච්චසමුප්පාදයේ මුලින්නම් අගටත් අගින්නම් මුලටත් සිහි කරන්න පටන් ගත්තා. උන්වහන්සේ ඒ සති කීපෙම ගත කළේ තමන් වහන්සේ ලබා ගත්තා වූ මේ ආධ්‍යාත්මික සුවය, නිරාමිස සුවය භුක්ති විඳීමේ. ඊළඟ උන්වහන්සේ අවබෝධ කරගත්තු ගැඹුරු ධර්ම කාරණා නැවත නැවතත් මෙනෙහි කරමින් උන්වහන්සේ ධර්ම ප්‍රීතියෙන් කාලය ගත කළා. එහෙම වැඩ සිටිය ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි සත් සතියකින් පස්සේ මහා බ්‍රහ්මයාගේ ආරාධනාව සමගම ලෝකෙට ධර්ම දේශනා කිරීම ආරම්භ කළේ. උන්වහන්සේ මුලින්ම සඳහන් කරනවා මේ ධර්මය අවබෝධ කර ගැනීමට තියෙන අපහසුතාවය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කිච්චේන මේ අධිගතං කලන්දානි පකාසිතං රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසංගුදෝ. මේ ධර්ම මම ඉතාමමාරෙන් අවබෝධ කරගත්තේ මේක රාගයෙන් ද්වේෂයෙන් යුක්ත මේ ලෝකයාට මේක අවබෝධ කරගන්න එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි කියලා. ඊළඟ සඳහන් කරනවා පටිසෝතගාමින් නිපුණං ගම්භීරං දුද්දසං අනුන් රාගරත්තා නදක්ඛන්ති තමොක්ඛන්දේන ආවටාති. මේක පටිසෝතගාමී ධමයක්, උඩුගම් බලයන ධමයක්. ලෝකයන්ෙ ඔක්කොම ආගම් දර්ශන ඉගෙනන්නේ පල්ලෙහාට ගමන් කරන්නේ. ගඟක් පල්ලෙහාට යනවා වගේ එකම පැත්තකට තමයි ලෝකයන්ෙ සියලුම දර්ශන යන්නේ. එවැනි ධම්ම අතරින් බුදුහාඳුර දේශනා කරනවා පටිසෝතගාමී මේ ධම උඩුගම් බලයන එක. අනේ ධම්මට වඩා සම්පූර්ණ වෙනස් ධමයක් මේක. ඒ විතරක් නෙවෙයි සඳහන් කරනවා නිපුණං ගම්බීරං දුද්දසං අනුන්. නිපුණ කියන්නේ ඊටාම දක්ෂතාව වද කරගන්නවන ධමයක්, ගැඹුරු ධමයක්, ඒ වගේම ඊටාම සියුම් ධමයක් කියලා. රාගයෙන් යුක්ත ලෝකයා මේ ධම දකින්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ මොනවහන්සේ අදහස් පහළ වෙනකොටම මහා බ්‍රහ්මයා මේක දැනගෙන උන්වහන්සේ උනන්දු කෙරෙව ධර්ම දේශනා කරන්න කියලා. බුදුහාඳුරත් ඊට පස්සේ ලෝකෙ දිහා බැලුවා. බණකට උන්වහන්සේ ලෝකයේ පෙනී ගිය හරියට නෙළුම් විලක් වගේ. නෙළුම් විලක එක එක මට්ටමේ නෙළුම් මල් තියෙනවා. පිපිච්ච නෙළුම් මල් තියෙනවා, ලොකු පොහොට්ටු තියෙනවා, පතුලෙම කුඩා පොහොට්ටු තියෙනවා, හෙට දවසේ සූර්යාලෝකය පහළ වෙච්ච ගම විකසිත වෙන මල් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයක් කියලා. ධර්මයේ දේශනා කරනකොටම අවබෝධ කරන පිරිසක් ඉන්නවා. කාලයක් ගිහිල්ලා අවබෝධ කරන පිරිසක් ඉන්නවා. අවබෝධ කරගන්න අපහසු පිරිසකුත් ඉන්න බව උන්වහන්සේ දැක්කා. දැකලා උන්වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්න තීරණය කළා. අන්නේ තීරණය සමගම බුදුහාඳුරු බැලුවා ධර්ම දේශනා කරොත් ඉක්මනටම ධර්මය අවබෝධ වෙන කෙනා කවුද කියලා. සමතය හොඳට දිනු කළා, හොඳට සිල්වත් ජීවිත ගත කරපු අය කවුද කියලා උන්වහන්සේ විමසලා බැලුවා. උන්වහන්සේට මුණ ගැහිච්ච ඇත්ත එක්ක. එතකොට උන්වහන්සේට පළමුවම පෙනී ගියේ කවුද? පළමුවම පෙනී ගියේ ආලාර කාලාම කියන තාපසතුමා. බුදුහාඳුරු සමග අවුරුදු 6කට ආසන කාලයක් දුෂ්කරා ක්‍රියා කරපු මේ තැනැත්තා. උන්වහන්සේ ආලාර කාලාම ගැන බලනකොටම උන්වහන්සේට පෙනී ගියා ඊට සතියකට කලින් ඔහු මිය ගිහිල්ලා අරූපාවචර බ්‍රහ්මෝ කිවදිලා කියලා. බුදුහාඳුරු දැනගත්ත ඔහු ගැඹුරු ඥානයක් තියෙන කෙනෙක්. ඔහුට තමයි ඉස්සෙල්ලාම දේශනා කරන්න අවබෝධ වෙන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ සඳහන් කළා ඒ ආලාර කාලාමගේ කල්ප දහස් ගානකට තියෙන ඒ සුගතිය නිෂ්ඵල දෙයක් විදියට, අභාග්‍ය සම්පන්න දෙයක් විදියට බුදුහාමුදුරුවෝ දැක්කා. දැකලා ඊළඟට කල්පනා කළා ඊළඟට මේ ධම අවබෝධ කරනවා නම් ඉක්මනින්ම අවබෝධ කරගන්න පුළුවන් කාටද කියලා. ඊළඟට උන්වහන්සේට පිනේ ගියේ කවුද? බුද්ධක රාමපුත්ත කියන තාපසතුමා. ඒ තාපසතුමා ගැන බලනකොට ඊළඟට පිනේ ගියෝ ඊට කලින් දවස් මැදම රාත්‍රියේ මිය ගියා කියලා. මිය ගියා විතරක් නෙවෙයි ඔහු අර අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ මහා කල්ප දහස් ගානක් කාලසු තියෙන ස්ථානයක ඉපදුණා. බුදුරු ලක්ෂ ගානක් ගත වෙනකන් ඔහු ඒ ලෝකේ ඉන්න බව දැක්කා. ඊ අවස්ථාවත් බුදුහාඳුරා අභාග්‍ය සම්බන් අවස්ථාවක් විදිහට දැක්කා. ඊළඟට උන්වහන්සේ තීරණය කළා ඊළඟට දේශනා කරනවා නම් කාටද මේ ධම ඉක්මනටම අවබෝධ වෙන්නේ කියලා. එතකොට උන්වහන්සේට පෙනී ගියා උන්වහන්සේ සමග කාලයක් තාපස ජීවිත ගත කරපු පස්සක මහණුන් ගැන. අන්නේ පස්සක මහණුන් පෙනී ගියාට පස්සේ උන්වහන්සේ කල්පනා කළා ඕන් හොයාගෙන ගිහිල්ලා ධර්ම දේශනා කරන්න. පින්නතර මේක අහම්බෙන් සිදුවෙච්ච දෙයක් නෙවෙයි. අර කලින් අය මිය ගියේ පින්නතුන යම් සැලැස්මක් මේ හැම දෙයකම තියෙනවා. ඇයි ඒක හේතුව? බුද්ධාන්තර කල්පයකට අධික කාලයක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පෙරම් පුරාගෙන ඇවිල්ලා තියෙනවා මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි පළමුවම ධර්ම අවබෝධ කරන කෙනා විදිහට. අනෝටයි මේ මගහසර විවර වුණේ. ඊට පස්සේ මේ පිරිස සොයාගෙන ගිහිල්ලා පොන්ට ධර්ම දේශනා කළා. ඒ කරුණ ගැන ඔබ දන්නවා. බොහෝ විට අපිට හිතෙන්නේ මේ පස් දිනාට එක විට ධර්ම දේශනා කළා, එක විටම ධර්ම අවබෝධ කළා කියලා. නමුත් එහෙම නෙවෙයි. බුදුහාමුදුරන්ට දින ගාණක් මේ අත්තන් සමග ගත කරන්න සිද්ධ වුණා. මේ පස් දිනාගෙන් තුන් දෙනෙකුට බණ කියනවා, දෙන්නෙක් පිණ්ඩපාත යනවා. අනිත් දෙන්නට බණ කියන ගමන් අනිත් තුන් දෙනෙ පිණ්ඩපාත යනවා. මෙහෙම ගත කරමින් දින කීපයක් ඉදින්මින් ධර්ම සාකච්ඡා කරමින් තමයි මෞට ටික ටික ධර්ම අවබෝධ කළේ. එහෙම ධර්ම දේශනා කරනකොට පළමුවම මේ ධර්ම අවබෝධ වුණේ සෝවාන් වුණේ කොණ්ඩඤ්ඤ තාපසතුමා. යං කිංචි සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං කියන මෙන්න මේ ගැඹුරු ධර්ම දේශනා කරනත් එක්කම ඔහු ධර්ම අවබෝධ කළා. බුදුහාඳුනන ලොකු සතුටක් ඇති වුණා. අතිශය දීර්ඝ කාලයක් ඉමහත් පරිත්‍යාගයෙන් මහත් අනාවරණයක් කළා. මේ අවබෝධ කරගත්තු ධර්මෙහි පළවෙනි ප්‍රතිඵලය පළවෙනි රිසාඩෙක් ගත්ත අවස්ථාව. බුදුහාඳුර ඉතාම සතුටින් මේ කාරණය සඳහන් කළා. අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤ දැනගත්තා, කොණ්ඩඤ්ඤ අවබෝධ කරගත්තා කියලා බුදුහාඳුරන්ට සතුට උන්වහන්සේ සතුට ප්‍රකාශ කළා. මේ යන්කේ සමුදය ධම්මං සම්බන්ධන් නිරෝධ ධම්මං කියන මේ කරුණ පිනතුනේ මේක සරල දෙයක් නෙවෙයි. මේක තමයි බුදුදහමේ ගැඹුරම ස්ථානය. මේ තමයි පටිච්චසමුප්පාදයේ දේශනා කරපු විදිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල ත්‍රිපිටකයේ පටිච්චසමුප්පාදයේ විවිධ ක්‍රම වලින් විවිධ වචන වලින් දේශනා කරලා තියෙනවා. එක තැනක අවිද්‍යාවච්ඡ සංඛාරය කියලා දේශනා කරනවා. තවත් තැනක යං කිංචි සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං කියලා දේශනා කරනවා. තවත් තැනක මේ ධම්මා හේතුපවාතේ සංහේතුන් සදාගතෝ කියලා දේශනා කරනවා. සබ්බේ සංඛාර අනිච්චා කියලා දේශනා කරනවා. දෙක්ඛේ දෙක්ඛමත්තං කියලා දේශනා කරනවා. අස්මින් සති දං හෝති අස්මින් අසති දං නහෝති කියලා දේශනා කරනවා. ඉමස්ස උප්පාදාය දං උප්පජ්ජති ඉමස්ස නිරෝධාය දං නිරුජ්ජති আদি විවිධ පදවලින් මේ ධර්ම කරුණු දේශනා කළා තියෙනවා. ඉතින් මේක තමයි ගැඹුරුම ධර්ම. මේ ධර්ම තුලින් තමයි සෝවාන් වුණේ කොණ්ඩඤ්ඤ තාපසතුමා. ඊට පස්සේ අනිත් ඈත් පිළිවෙලින් සෝවාන් වුණා. මේ හැම දිනාටම පස්සේ බුදුහාමුදුරෝ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා. මේ පස් දෙනා මේක විතර හඳුනා කියලා සඳහන් කරනවා. මේ පස් දෙනා තමයි ගෞතම සම්බුද්ධ ශාසනයේ පළවෙනි රහතන් වහන්සේලා පස් දෙනා විදිහට සැලකන්නේ. මෙතනින් ආරම්භ වන මේ ගෞතම සම්බුද්ධ ශාසනය ක්‍රමයෙන් වර්ධනය වෙලා මනුෂ්‍ය ලෝකයේ බොහෝ දෙනෙක් මේ ධර්ම තුල රැකවරණය ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි, දෙවියන් බ්‍රහ්මයන් අතරත් බොහෝ දෙනෙක් ධර්ම අවබෝධය කළා, මේ ධර්මෙන් ප්‍රතිඵල නෙලා ගත්තා. ඉතින් මෙන්න මේ අවබෝධ කරගත්තු ධර්මයේ තියෙන ලක්ෂණය තමයි බුදුහාමුදුරෝ මේ මහාවග්ග පාළියේ එන දේශනා තුල ඉතාම පැහැදිලිව දේශනා කරන කාරණයක් තමයි. උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී ඒ ධර්ම දේශනාවල අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා. දාන කතා, සීල කතා, සංඝ කතා, සාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං, මේ ආදී වශයෙන් දානය පිළිබඳව කතා, සීලය පිළිබඳව කතා, සුගතිය පිළිබඳව කතා, නෙක්ඛම්මේ ආනිසංස, ක්ලේශයන් පිළිබඳව මෙහෙම ටිකෙන් ටික හිත මෘදුනාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කළේ. පහරාද සූත්‍රයේ සඳහන් වන්නේ මේකයි, හරියට බුදුහාමුදුර දේශනා කරපු ධර්මයේ මහා සාගරය වගේ කියලා. මහා සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. එක විට ගැඹුරු වෙන්නේ නැහැ. වෙරළේ පටන් ක්‍රමානුකූලව සාගරයේ ගැඹුරු වෙනවා. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුර දේශනා කරපු ධර්මයක් ටිකෙන් ටික ගැඹුරට යන ධර්මයක්. ඕනෑම කෙනෙකුට යම් දුරක් මේ ධර්ම තුල යන්නට පුළුවන්. කුඩා ළමයෙකුට උනත් වෙරළේ පටන් සාගරයේ යම් දුරක් යන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවුරුදු 45ක දේශනා තුලත් මේ අනුපූර ප්‍රතිපදාව අපිට ටිකෙන් ටික දැක ගන්න පුළුවන්. අපේ තියෙන බුද්ධියේ ප්‍රමාණයට, ඒ වගේම අපේ කැපවීමට, අපේ අවධානයට අනුව අපිට කිසියම් දුරක් මේ දහම් තුල යන්නට පුළුවන්. හැබැයි යන්නේ යන දහම තුලදී තමන්ගේ ළඟ ලක්ෂණ තියෙනට ඕන. ඒ ලක්ෂණ වලින් පළවෙනි කාරණේ තමයි සුවච බව කියන එක. ඇක්ටිව් ලිස්නින් කියන එක. gently spoken කියන එක. මේක අපි හැම දිනකම ළඟ තියෙන දෙයක්. මේක තමයි දහම තුල ඉදිරියට යන තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදේශේ පරාභවෝ කියන කාරණා. යම් කෙනෙක් දිනු වෙනවාද, පිරිනවනවාද කියලා බලාගන්න එක හරි පහසුයි කියලා. කෙනෙක් දිනු වෙනවාද පිරිනවනවාද කියන්නේ මානසිකව ආධ්‍යාත්මිකව කෙනෙක් දිනු වෙනවාද පිරිනවනවාද කියලා බලාගන්න පහසුයි කියලා. ඇයි පහසුයි කියලා කිව්වේ? ධම්මකාමෝ බවං හෝති ධම්මදේශේ පරාභවෝ. යම් කෙනෙක් ධහමට කැමති නම් ඒ කියන්නේ තනතා දිනු වෙන කෙනෙක් කියලා. ධම්මදේශේ පරාභවෝ. ධහමට කැමති නම් ඒ තනතා පිරිහෙන තැනක් කියලා. මේක තමයි පිටතින් පේන පැහැදිලි ලක්ෂණය. නමුත් ධර්මයට කැමති වුණා කියලා විතරක් බෑ. ඒ ධර්මයේ ළඟදී අපි දක්ෂ වෙන්න ඕන. ඇයි මේකට හේතුව? මේක පටිසෝතගාමින් නිපුණං දුද්දසං අනුන් කියන ධමයක් මේක. මේ කුඩුගම් බලන ධමයක්. ඒ වගේම මේක අමාරුවෙන් අවබෝධ කරගන්න ඕන, නෝනින් අවබෝධ කරගත යුතු ඉතාම සියුම් ධමයක් මේක. හැබැයි එහෙම සියුම් වුණත් බුදු දහමේ තියෙන සරල කාරණා අපි හැම දිනාටම තේරුම් ගන්න පුළුවන්, ප්‍රතිඵල ගන්නටත් පුළුවන් මේ ජීවිත කාලය තුළදීම. අපි මේ කරුණු ටිකෙන් ටික සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්මයේ තියෙන තවත් ලක්ෂණයක් තමයි පිනතුනි, බොහෝ විට අපි හිතන්නේ ධර්ම ශාලාවේදී ධර්මය අහන තියෙන්නේ ඊට පස්සේ ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ කියලා. ඒක ධම්සි දෙකක් තියෙනවා. නමුත් පිනතුනි නියම විදිහට අපි ධර්මය අහනවා නම් ඒ අහන මොහොතම ධර්මය ප්‍රායෝගිකව කිරීමක් වෙනවා. ටිකෙන් ටික අපේ මනසේත් එක මිදිරට යනවා. ටිකෙන් ටික අපේ රාග දේශ දුරු වෙනවා ඒ ධර්මය අහන මොහොතේදී. මේක තමයි ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණය. එනිසා අඛණ්ඩව අපි අවධානයෙන් ඉන්නවා නම්, නුවණින් ඉන්නවා නම්, හොඳට අවදිමත් බලෙන් ඉන්නවා නම්, ඒ දේශනාවත් එක්කම අපිට ටිකෙන් ටික ගැඹුරට යන්න පුළුවන්. ඒ ධර්ම තුලදීම අපට කිසියම් විදියක විශේෂයෙන් අපි අවිද්‍යාව දුරු කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහාව දක්ෂ වෙන්නට ඕන. ප්‍රථමයෙන්ම අපි කැමති මේ ධර්මයේ තියෙන ගුණාංග ටික පැහැදිලි කරන්න. අපි නිතර ධර්මයේ ගුණ සජ්ජහනා කරනවා. ස්වාහතෝ භගවතා ධම්මෝ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මැනවින් අවබෝධ කරගත්තා, දේශනා කළා. ඊළඟට කියනවා සම්දිත්තිකෝ. මේක මේ ජීවිත කාලෙම ප්‍රතිඵල ලබන්න පුළුවන්. අකාලිකෝ. කල් නොයවා ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ පස්සිකෝ. ඕනෑම කෙනෙකුට එන්න බලන්න කියලා විවෘතව ආරාධනා කරන්න පුළුවන් දහමක්. ඕපනයිකෝ. මේ දහම තමන් වෙත පමුණුවාගෙන තමන්ගේ ජීවිතය තුළින්ම ප්‍රතිඵල ලබන්න ඕන දහමක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නොනැත්තං විසින් පත්‍යස්කලිත දහමක් මේක. මේ කාරණා තුනෙන් පිනතුනේ ප්‍රධානතම කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි සම්දිට්ඨිකෝ අකාලිකෝ කියන ලක්ෂණ දෙක. සම්දෘෂ්ටිකයි අකාලිකයි කියන කාරණා දෙක. visible result immediately effective කියන එක. පිනතුනේ මෙන්න මෙතෙන්දී මෙන්න මෙතන තමයි අපි හරියටම දැනගන්න ඕන කාරණා. මෙතන තමයි අපි හරියටම විශ්වාසය ජනිත කරගත යුතු, විශ්වාසය ඇති කරගත යුතු ස්ථානය. අපි ජීවිතේ නොයෙක් දේවල් කරන්නේ විශ්වාසය මත. අන්නේ විශ්වාසය කියන එක තිබුණු කමනට ඇයෙනම් ප්‍රතිඵල ලැබෙන්නේ. ඔබ හුඟක් කල් අඛණ්ඩ වෙගෙන ගත්තා. පාසල් ගියා, විශ්වවිද්‍යාලෙ ගියා, අශ්‍රාත උපාධි කළා, ඊළඟ රැකියාවට අඛණ්ඩව ගියා. එහෙම ගිහිපු එකේ ප්‍රතිඵල තමයි අද ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ. බැරි වෙලාවත් ඔබ පාසල් යන කාලේ එක මාසයක් ඉස්කෝලේ නොගිය නම් මොකද වෙන්නේ? අද ඔබට තියෙන කිසිම පහසුකමක් නෑ අද ජීවිතේ. ඔබේ රැකියාවක් නෑ. ඔබේ විවාහයත් ඔය මට්ටමේ නෑ. දැන් ඔබට කිසි දෙයක් අද ජීවිතේ නෑ. එක මාසයක් ඔබ නිදිය ගන්න නේද? එහෙම කලේ නෑනේ. මාසය 37ක් අතෝ එක දිගට පාසල් නොගිල්ල හිටියේ නෑ. පාසල් තියෙන දවස්වල ඔබ අඛණ්ඩව ගියා. රැකියා කරන කොටත් එහෙමයි. අඛණ්ඩව රැකියාවල යෙදුණා. ඇයි ඔබ එහෙම නොනවත් කාම එක දිගට ඒ කටයුතු කළේ? ඔබ කලේ ඒ දේ කරාම ඔබට ප්‍රතිඵලයක් තියෙනවා කියන විශ්වාසයක් ඔබේ හිතේ තිබුණා. මේ විභාගය කරෝතින් මේ ප්‍රතිඵලය තියෙන මේ තැනට යන්න පුළුවන්. මේ රැකියාව කරෝතින් මෙච්චර කාලෙකදී වැටුපක් උපයන්න පුළුවන්. මේ දේ කරෝතින් ගෙදර ගන්න පුළුවන්, ඉඩමක් ගන්න පුළුවන්, වාහනයක් ගන්න පුළුවන් කියන විශ්වාසය ඔබේ හිතේ තිබුණා. අන්න ඒ නිසා තමයි ඔබ අඛණ්ඩව යෙදුනේ. අන්න ඒ විශ්වාසයෙන්ම පිනතුනේ. ඊටත් වඩා ධර්මයේ ළඟදී අපි ළඟ අපේ තියෙනට ඕන. අපේ ළඟ මෙන්න මේක නෑ පිනතුනි. ඇයි එකට හේතුව? අපි ධර්මයේ ඇහුවට ධර්මයේ පිළිපැද්දට අපේ ළඟ මේ සම්දිච්චිකෝ අකාලිකෝ කියන ගුණාංග දෙක ගැන අපේ දැඩි විශ්වාසයක් නෑ. අන්න ඒ විශ්වාසය අවංකව තියනවා නම් පිනතුනි අපි ජීවිතය අනිත් සියලුම දේට වඩා ධර්මයේ ඇසීමට ධර්මයේ පිළිපැදීමට ජීවිතේ ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඒකෙන් කියන්නේ අනිත් දේවල් අපි නොකර ඉන්නවා කියලා. ඒකෙන් කියන්නේ අනිත් කරන දේවල් වල පිළිබඳව තියෙන සැලකිල්ල අඩු අවධානය අඩු වෙනවා කියලා. අනිත් දේවල් එහෙම කරනවා. කරන ගමන් අපි ධර්මයට තියෙන උනන්දු අපි මුලටම ගන්නවා. මුලටම ගන්නකොට පිනතුනේ ඇත්තටම දැනට අපි කරන අනිත් දේවල් වලට තියෙන උනන්දු වැඩි වෙනවා. රැකියාවක් කරන කෙනෙක් වුණත් දැනටත් වඩා උනන්දු වෙන රැකියාව කරනවා ධර්මය දන්න කෙනා. ඇයි? ලෝභකමටද? ලෝභකමට නෙවෙයි පින්නතුණු දන්නව ඉක්මනට විවේකේ ලබා ගන්න, ඉක්මනට මිලමුදා දෙක ඉතුරු කරගෙන ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න ඔහු විවේකේ ගන්න. ඉස්සර වගේ පින්නතුණු අවුරුදු 50-60 වෙනකන් දැන් අලුත් බුද්ධිමත් නැහැ රැකියාව කරන්නේ. සමහර ඇතමිට මුළු ජීවිත කාලෙටම රැකියාව කරන්නේ අවුරුදු 5යි. ඇතමිට අවුරුදු 10යි. කල්ලා මුදලක් උපයලා ස්ථාවර තැන්පතුවක් හරි මොකක් හරි ආයෝජනයක හරි දාලා ඊළඟ සම්පූර්ණම ජීවිතය ධර්ම වෙනුවෙන් කැප කරන අය වර්තමානයේ ඉන්නවා. ඒ වෙන්නේ මට්ටම අද ලෝකෙන් සකස්ලා තියෙන්නේ. ඇයි ඒකට හේතුව? අපිට තියෙන වටිනාම දේ තමයි අපි මුතුනේ කාලය. අන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න එකයි අද අපිට තියෙන අභියෝගය. ඒ කාලය මනහිරල ගියොතින් ඒ ගත වෙච්ච කාලය අපි කොහොම අවුරුද්දක් කියලා. ඔබ මහන්සියෙන් ඔබට අවුරුද්දකට ලොකු මුදලක් ඉදිරි කරන්න පුළුවන්. හැබැයි ඔබේ අවුරුද්ද ගත වුණාට පස්සේ අර ඉතුරු කරපු මුදලම ඔබ දුන්නත් නැවත ඒ ගත වෙච්ච කාලේ අවුරුද්ද ඔබට ගන්න පුළුවන්ද? ඔබට ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා මතක තියාගන්න, කාලයට වඩා මුදලට වඩා තමන් උපයන ධනයට වඩා කාලය වටිනවා. ඉස්සර කිව්වේ කාලය රන් හා සමානයි කියලා නේ. දැන් එහෙම කියන්නේ නැහැ පින්නතුනි. ඇයි? රන් වලට මිලක් තියෙනවා, කාලෙට එහෙම මිලක් නැහැ. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ අනිත්‍යන නොකර ධර්මයේ හැසිරීමම නෙවෙයි. අපට හරියට සිහිය සානුවන දෙක ධර්මයත් එක්ක එකතු කරගන්න. වෙනත් විදිහකින් කියනවා නම් අපි ගන්න හුස්ම, හුස්මට ධන එකතු කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් සිහියෙන් සානුවනෙන් හුස්ම ගැනීම. තමන් ආස්වාස ප්‍රස්වාස කිරීමට දහම එකතු කරවතින්, සතිපට්ඨාන එකතු කරවතින් තමන් සම්පූර්ණයෙන්ම ජීවිතයෙන් ආයෝජනයක් කළා වෙනවා. ජීවිතයෙන් ප්‍රතිඵලගත කෙනෙක් වෙනවා. ඒ සඳහා අවශ්‍යම කාරණේ තමයි සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් එක කියන එක. මෙතනින් තමයි දහමට විවර වෙන්නේ. ඉතින් මේ ධර්මයේ තියෙන ගුණාංග ටික ගැන සරල විස්තරයක් අපි මේ කළේ. පින්තුනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙන් ධර්මය අහලා මුලින්ම රහත් භාවයට පත්වෙච්ච භික්ෂුන් වහන්සේලා 69 වෙනුවෙන් උන්වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා. මොකක්ද ඒ ප්‍රකාශය? ඒ තමයි චරත භික්ඛවේ චාරකං බෞධන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසනේ කල්යාණං සාත්තං සවෙන්ජනං කියවල පරිපුන්නං බ්‍රහ්මචරියම් පකාසේත කියලා. මහණේ ධර්මචාරිකාවේ හැසිරෙන්න ලෝකේ බොහෝ දෙනාට හිතසුව පිණිස, දෙවියන් මරුන් බ්‍රහ්මයන් සහිත මේ ලෝකයාට වැඩ පිණිස මුල මැද අග යහපත් වූ ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මයේ දේශනා කරන්න කියලායි උන්වහන්සේ අපට අනුශාසනා කළේ. ලෝකෙට යමක් දෙන්න තියෙනවා නම් ඒ දෙන්න තියෙන දේවල් වලින් වටිනාම දේ තමයි ධර්මය කියලා කියන්නේ. ඒ නිසාම තමයි සබ්බදානං ධම්මදානං ජිනාති කියපු විදිහට සියලු දානයන් අසුරින් ධර්ම දානය උතුම්ම කුසලයේ විදිහට දේශනා කළේ. මෙන්න මේ ධර්මය ලෝකෙට දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේ පෙළඹිච්ච ප්‍රධානතම කාරණය තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරීමත් සමගම උන්වහන්සේගේ විශේෂ ඥානයක් ලැබුණා. සරත්ඥානෙ, දිබ්බඥානෙ, ආස්වාඥානෙ ආදී ඥානයන් අතරින් විශේෂ ඥානයක් උන්වහන්සේට ලැබුණා. ඒ තමයි චුතූපපාද ඥානය කියලා. සත්‍යයන් එක භවයක ඉඳලා නැවත භවයකට පිළිසින ගන්න ආකාරයක්, ඊට හේතු වන කර්මයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් බුදුහාඳුරට ලැබුණා. මෙන්න මේ අවබෝධය සමගම බුදුහාඳුරට ලෝක සත්‍යය ගැන පුදුම විදියට කරුණාව අනුකම්පාවක් හටගත්තා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මරණයට පත් වෙන බොහෝ දෙනෙක් මියගිය ලිපදෙන්නේ කොහෙද? මරණයට පත් වෙන බොහෝ දෙනෙක් මියගිය ලිපදෙන්නේ මිනිසා ස්වභාවයට පල්ලෙහා ස්ථානවල. මෙන්න මේ අනතුර බුදුහාඳුර දැක්කා. ඇතැමිට මිනිස් ජීවිතයේදී බොහෝ ධනයන් උපයාගෙන මහත් කීර්තියකින් බොහොම සුභෝපභෝගී ජීවිත ගත කරන අය මෙතනින් ඇස් දෙක පියාගනවත් එක්කම යන්නේ පල්ලෙහා තැන්වල කියලා උපදේ. මෙන්න මේ අනතුර බුදුහාඳුර දැක්කා. අන්නේ අනතුරක් දැකලා තමයි ලෝකයට දැඩි උනන්දුවකින් දවසට ඉතාම කෙටි කාලයක් වේද ගනිමින් ලෝකයට මේ ධර්මය දේශනා කළේ. එහෙම දේශනා කරද්දී උන්වහන්සේගේ පළවෙනි අපේක්ෂාව වුණේ සුගතිගාමී මාර්ගය, නැත්නම් මරණයෙන් පස්සේ නැවත යහපත් භවයක සුගතියකට හිත පිහිටවන විදියට උන්වහන්සේ අනුශාසනා කළා. සමහර කෙනෙකුට දැම්මිට ධර්ම දේශනා කළා මේක අවබෝධ කරගන්න බැරි වුණ සුගතියට එවැනි අවස්ථාවලදී උන්වහන්සේ කළේ මඩ කොණ්ඩලිය වගේ අයට උන්වහන්සේගේ රූපය පෙන්නලා ඒ තුල ශ්‍රද්ධා ඇති කරලා සුගතියට යවුවා. තමස් සමහර අවස්ථාවල චත්තමානක වගේ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ කළේ උන්වහන්සේගේ තෙරුවනේ ගුණ සඳහන් ගන්නා උගනලා තෙරුවන කිරි ප්‍රසාද ඇති කරලා ඒ තුලින් යරි සුගතියට යන මාර්ගය පෙන්වුවා. නියතනම් දැඩි අනුකම්පාවකින් පිණසනි බුදුහාඳුර උන්වහන්සේගේ ශ්‍රාවකිනුත් කටයුතු කළේ. විශේෂයෙන්ම මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිතරම පිණ්ඩපාතේ වැඩම කළේ ඉතාමත් දිලිඳු අය ඉන්න, ඉතාමත් වියපත් අය ඉන්න මාර්ගවල තමයි උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරමින් ලෝකයාට සුගතිගාමි වෙන මාර්ගය පෙන්වලා දුන්නේ. පින්නුතුනි බලන්න ඔබ ඇසුරු කරන අයට මේ සඳහා කොච්චර උදව් කරනවද කියන්නේ. ඔබ ධර්මය දන්නවා නම් ඔබත් මෙතනින් ඕනින්න. බොහෝ දෙනෙක් බලන්නේ තමන් ඇසුරු කරන කෙනාට කැම්බියමක් දෙන්න, ඇඳුමක් පැළඳුමක් දෙන්න, උගන්වන්න, රැකියාවක් කරන් දෙන්න, ඉඩමක් ගියක් දොරක් වාහනයක් කරන් දෙන්න තමයි බොහෝට මහන්සියනේ. ඒවත් හොඳයි. එහෙම කරන අතරේදී බලන්න පිනුතුනේ ඔබ ඔබේ ළඟම ඉන්න ඥාතීන්ට දරුවන්ට එයන් මිය ගියෝතින් එයන් සුගතිගාමි වෙන ඔබ වැඩ කළද තියෙන කියලා බලන්න. අවංකව බලන්න. ඔබ ඉතාම ආදරය කරන අය පස් දෙනෙක් ගැන හිතලා බලන්න. ඒ අය මිය ගියෝතින් ඒ අයට සුගතිගාමි වෙන්න ඔබ උදව් කළද තියෙන කියලා බලන්න. ඔබ කැමටි ගණන් හොඳට වෙනවා ඇති නේ රහඩනේ. හැබැයි පින්නතුනේ ඔබ මේ සුගතිගාමි වෙන්න කොච්චර වැඩ කළද කියලා නැවතවතාවක් හිතලා බලන්න. මෙන්න මෙතනින් තමයි බුදුදහමේ අනුකම්පාව කියලා කියන්නේ. ඇත්තටම කෙනෙකුට ආදරේ නම්, මෛත්‍රී සාගත නම්, කරුණාවන්ත නම් මෙන්න මෙතනින් ඕන අපි උදව් කරා. මොකද අපි දෙන කෑම දවසකට විතරයි ප්‍රයෝජනවත් වෙන්නේ. අපි ඇඳුමක් දුන්නොත් ඒක අවුරුද්දකට දෙකකට විතරයි. අපි කෙනෙකුට රැකියාවක් කරන් දුන්නොත් ඒක විස්රාම වෙනකම් විතරයි. කෙනෙකුට අපි ගියක් හදලා දුන්නොත් ඒක ජීවත් වෙනකම් විතරයි. නමුත් කෙනෙකුට ධර්මයෙන් කරන උදව්ව පිනතුනි ඒ තැනට සසර ආත්මව ගානකට සුගතිගාමී වෙනක උපකාරයක් වෙනවා. එනිසා අපි කෙනෙකුට උපකාර කරනවා නම් විශේෂයෙන්ම අපි අම්මා තාත්තා දෙන්න ජීවත් වෙන කාලේ මේ උපකාරයක් කරන්න ඕන. තමගේ ස්වාමි භාර්යාවන්ට, දරුවන්ට විශේෂයෙන් තමන්ට උපකාර කරපු අයට මෙන්න මේ උපකාරය අපි කළ තියෙනට ඕන. මේක තමයි ඇත්තටම අපි කෙනෙකුට උදව් කරන ඕනක් කර යුතු ප්‍රධානම දේ. මේ කාරණය තමයි බුදුදහමෙන් පළමුවෙන්ම අවධාරණය කරන්නේ. මොකද ස්වර්ගාමි මාර්ගය. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපි ටිකෙන් ටික බණ දහම් අහනකොට, ඥාන දහම් නොනින් මෙනෙහි කරනකොට අපේ ජීවිතයේ ඇතිවන පළවෙනි අවබෝධය තමයි කර්මය පිළිබඳ අවබෝධය. මොකන්ද කර්මය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ? අපේ හිත මුල්ලලා අපි කරන කයින් වචනේ සිතින් කරන දේවල් වලට ඊට අනුරූපව විපාක තමයි ලැබෙනවා කියන කාරණේ. මෙන්න මේ අවබෝධය ලැබීම සමගම පිනොත්දී අපි හැකිතාක් දුරට සම්බ පාපසතරණන් කියපු විදිහට හැකිතාක් අපසලලින් මිදෙනවා. විශේෂයෙන් පංච දුෂ්චරිතයන්ගෙන් අපි මිදෙනවා. යම් කිසි කෙනෙක් පස් පව් වලින් වැළකෙනවා නම් එතනටාගෙන කියන්නේ බය සහ වෛරයෙන් ලෝකයේ මුදවන කෙනෙක් විදියට. යම් කිසි කෙනෙක් පංචශීලය රකින්නවා නම් එතනටාගෙන බිය සහ වෛරය ගෙන දෙන්නේ නැහැ. අද ලෝකයට තියෙන ප්‍රධානම දේ තමයි පින්නතුනි මේ බය සහ වෛරය කියන කාරණේ. මීට කලකට කලින් ලෝකයේ ප්‍රධාන ප්‍රශ්න වෙලා තිබුණේ එක්ක ආහාර ප්‍රශ්නය, එක්ක වතුර ප්‍රශ්නය, එක්ක වසංගත රෝග, මේ වගේ දේවල් තමයි ලෝක මිනිසුන්ට ප්‍රශ්න වෙලා තිබුණේ. සාමත්‍යව තියෙනව නැත්තේ නෑ. නමුත් පින්නතුනි අද ලෝකයේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ මොකද්ද? අද තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ තමයි ජීවත් වීම පිළිබඳව තියෙන අනතුර. කොයි වෙලේ සතුරෙක් විසින් තමන්ගේ ජීවිතයට හානියක් කරාවිද කියන බිය තමයි අද ලෝකෙ තියෙන්නේ. ඒක හිතන්න එපා පෙරදිග රටවලට විතරක් තියෙන එකක් කියලා. ඒක හිතන්න එපා මැද පෙරදිගට විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා. ඒක හිතන්න එපා අප්‍රිකාවයි මහද්වීපවලට තියෙන එකක් කියලා. ඒක යුරෝපෙටත් එහෙමයි. ඒක ඇමරිකාවටත් එහෙමයි. අද තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි වෙනත් සතුරෙක් යටින් කොයි මොහොතේ තමන්ගේ ජීවිතයට හානියක් වේද කියන බයදී. ඉස්සර වගේ ආයුධ වලින් මේක වෙන්නේ. නැස්තික ආයුධ වලින් ඇතැමිටි තාමසියුම් විදියට කිසිදු දෙයක්කට හානියක් නොවේ. කෝටි ගානක ජීවිත හානි කරන්න උපකරණ දැන් ලෝකයේ ස්ථානගත කරලා තියෙනවා. ඒසු විචිතක් වන් කිරීමෙන් විශාල ජීවිත ප්‍රමාණයකට හානි කරන්න පුළුවන්. මෙන්න මේකට පිළියම තමයි මේ බුදුදහමේ පංචශීල ප්‍රතිපදේ කියලා කියන්නේ. ඒ නිසා ඔබ මේ පංචශීලෙන් ශක්තිමත් වෙන්න, ඔබ ඇසුරු කරන හැම දෙනාටම ලෝකයට මේ පංචශීල ප්‍රතිපදාව රකින්නට උනන්දු කරවන්න. මේක තමයි ලෝකෙට දෙන්න පුළුවන් ශාන්තිය. යම් කෙනෙක් පංචශීල රකින්නවා නම් ඒ තැනත්තාගේ පිළිවඳව අපට බියක් සැකක් වෛරයක් නැහැ. එතනට තමන්ගේ සහෝදරයෙක් වගේ තමන්ට ඉතාම නිදහසේ ආශ්‍රය කරන්න පුළුවන්. බලන්න කොයිතරම් සාමකාමී දහමක්ද මේක. ලෝකේ ඕනෑම තැනකට ඇප්ලයි කරන්න පුළුවන් එකක් මේක. කිසිදු ආගම් ભેදයක් නැතුව හැම තැනම එකා වගේ සමගියෙන් එක පවුලක් වගේ රකින්න පුළුවන් දහමක් මේක. මේකේ ආරම්භක පියවර තමයි පංචශීලය කියලා කියන්නේ. එනිසා පින්තුනි ධර්මාභෝධය ලැබීම සමගම කර්මය පිළිබඳ අවබෝධයත් සමගම අපට ලැබෙන ප්‍රධානතම අවබෝධය තමයි මෙන්න මේ පංචශීලය සමනුත් රකින්න ඕන, ලෝකයටත් මේක රකින්නට උනන්දු කරන්න ඕන කියන කාරණේ. මෙන්න මෙතන ටිකෙන් ටික ඉදිරියට යන කෙනා ඊළඟට නවතින්නේ ඊළඟ පියවර තමයි කුසලස්ස උපසම්බදා කියන විදියට හැකිතාක් දුරට කුසල කරගන්නවා ජීවිතේ. හිත පිරිසිදුව තියාගෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ජීවිතේ හැකි තාක් දුරට එතනත්තා සිදු කරන. කොහොමද කරන්නේ? ඊටාම සරල දේ ඉඳන් ජෙදරදී තමන් පොඩි කෑම ටිකක් සතුන්ට දීමේ පටන් සාංගික දානයේ දක්වා තියෙන මේ අතරත දාන හැකි තාක් දුර ජීවිතේ පුරුදු පුහුණු කරනවා. මේ දානේ පුරුදු කිරීමත් එක්කම පිනතුණු හිතර ලොකු සහැල්ලුවක් ලැබෙනවා. දානෙන් නවතින්නේ නැහැ මෙතන නැත්තා අර මුලින් කියපු විදියට පංචශීල රකින්නවා. දානයට වඩා සීලයන් සංසදායි. සීලයට වඩා භාවනාවන් සංසදායි. විශේෂයෙන් මෛත්‍රී භාවනාව. ලෞකික කුසලිය තුළ වේගයෙන් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරලීමේ ප්‍රධානතම උපාය මාර්ගය තමයි මෛත්‍රී භාවනා වැඩි. දැන් බොහෝ දෙනෙක් ධර්මය ඇහුවාම අපට පේන දේ තමයි විවිධ විදිහේ ධර්ම සාකච්ඡා කරනවා. ධර්ම ශාලාවේදී විවිධ විදිහේ ගැඹුරු ප්‍රශ්න අහනවා. අහන තරක විතරක් කළ බැහැල යනවා. එතමන හොඳ බණක් කියලාත් යනවා. නමුත් බොහෝ විට ප්‍රැක්ටිස් කරන දේ මොකද්ද එතනින් ඉගෙන ගත්තේ කියන එක අපට ප්‍රශ්නයක්. මෙන්න මෙතෙන්දී පේන දෙන හොඳට මතක තියාගන්න. අඩුම ගානේ පංචශීලයේ රකිමින් ආම වශයෙන් දිනකට විනාඩි 5ක් හරි අඛණ්ඩව මෛත්‍රී භාවනා කරන්න. මෙතනින් තමයි පටන් ගන්න. මෛත්‍රී භාවනාව වැඩිමේ ආනිසංස පිනතුනි දෙක්ක ධම්ම වේදිනිය වශයෙන් ඔබට දැක ගන්න පුළුවන්. ඔබේ ජීවිතේ හැම පැත්තකටම මේක විසිරියනවා. තමන් වචනයක් කතා කිරීමේ ඉඳන් කෙනෙක් දිහා බැලීමේ ඉඳන් ජීවිතේ හැම පැත්තටම මේ මෛත්‍රී භාවනාව වැඩිමේ ආනිසංස තමන් දැක ගන්න පුළුවන්. පුද්ගලික විවේචනය කරන්න යනකොට උනත්, කෑම බීමක් කනකොට උනත්, තනක ඉඳලා නැගිටලා යනකොට උනත් හැම තැනදීම මේ මෛත්‍රී සාගතව මනෝකර්ම විතරක් නෙවෙයි, මෛත්‍රී සාගත වාක් කර්මය, මෛත්‍රී සාගත කාය කර්මය කියන මේ දෙකේ තුනේම හැදෙනවා. එතෙන් මෙතන අපි හිතන්නේ මෛත්‍රී භාවනා කියන මම සුපත් ත්‍වා සියලු සත්ව සුපත් ත්‍වා කියලා කියන එක විතරයි කියලා. ඒක දිනුත්‍රි මෛත්‍රී සාගත මනෝ කර්මය. එතනින් නවතින්නේ නැහැ මෛත්‍රී කරන කෙනා. මේ මෛත්‍රී සාගතවම වචන කතා කරනවා. මෛත්‍රී සාගතව කාය කර්මත් කරනවා. කයින් කටයුතු කරනකොටත් මෛත්‍රී සාගතව කරනවා. මෙන්න මේ දෙක පිනතුනි තමන්ගේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. හැම තැනදීම මෛත්‍රී හිතේ තියාගෙන තමයි මේ තැනත්තා වැඩ කරන්නේ. මේ වැඩ කරන විතරක් නෙවෙයි තැනත්තාට කර්මයෙන් ලැබෙන ඉහළම රිසල්ට් එක මේ ජීවිතේ ලැබෙනවා. ඇයි ඒකට හේතුව ලෞකික කුසලයේ තුල දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කර වේගෙන්ම කුසලයේ ලෞකික කුසලයේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන කරන කුසලයේ වේගයෙන්ම වර්ධනය වෙන ක්‍රමය තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. මේක අඛණ්ඩව කරන්න. විනාඩි දෙකෙන් පටන් ගන්න. විනාඩි පහ කරන්න. 10, 15, 20, පැය භාගී, පැය දෙක. ඔහම දිගටම ටිකෙන් ටික වැඩි කරමින් කරන්න. මුලින් වාඩි වෙලා කරන විතරක් නෙවෙයි. ඊට පස්සේ තමන් ව්‍යායාම කරන්න යනකොට, වාහනේ හදවගෙන යනකොට, වෙනත් කෙනෙකුට යන ගමන් බොහෝ විට අපිට මේ මෛත්‍රී දිනු කරන්න පුළුවන්. මේ දෙකම පිනොත් මේ තැනත්තාගේ ජීවිතයේ පුදුම විදිහේ පරිවර්තනයක් වෙනවා. ඒ තැනත්තාගේ කර්ම ශක්තිය වශයෙන් අතීත කර්මයන්ට ලැබෙන විපාක වශයෙන් අකුසල කර්ම තියෙනවා නම් ඒවා හුවා යටපත් වෙනවා මේ ප්‍රබල කුසලය නිසා. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ ඔහුගේ ළඟ කරුණාවක් දින වෙනවා, මුදිතා ගුණයක් දින වෙනවා, උපේක්ෂාවක් දින වෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණම දිනුවර කරන කෙනෙක් බවටපත් වෙනවා. නිතර මෛත්‍රිය දිනු කරන කෙනා අනිත් කෙනාට නිතර අනුකම්පාව දක්වනවා. දුකක් වෙච්ච වෙලාවේදී පිහිට වෙන්න බලාගෙන ඉන්නේ. අනිත් කෙනෙක් දින වෙලා සාර්ථක වෙලින දකිනකොට හුඟා සතුට වෙනවා. ඔබේ බන්ද දරුවේ තමන්ගේම දරුවේ දින වෙනවා වගේ හිතලා සතුට වෙනවා. ඒ වගේම උපේක්ෂාවක් දින වෙනවා. සමහර අයට දැමිට අපි මෛත්‍රී වැඩුවට පෙළක් කෙනාගේ ජීවිතවල වෙනසක් වෙන්නේ නැහැ. අතීත කර්ම නිසා හෝ ඒ ඇගේ තියෙන විෂම ප්‍රතිපatti නිසා සමහර කෙනෙකුගේ ජීවිතවල වෙනසක් වෙන්නේ නැහැ. ඒ වෙනාද අපිට දුක් වෙන වැඩක් නැහැ. අපි වෙලේ මනහත් සිතක් ඇති කරගන්නවා. උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේ හතරෙන් දින තුනේ මේතන තා උපරිම ලෙස දිනන මේක තමයි දින තුනේ මනස ලෝකයේහි බ්‍රහ්මයක් වගේ වාසය කරන ක්‍රමය. ඔබ කැමති නම් භෞතික වශයෙන් ශාරීරික මිනිස් සිරුරක් දරාගෙන මනසින් බ්‍රහ්මයක් වගේ ජීවත් වෙන කැමති නම් මෙන්න මාවත බුදුදහමේ බ්‍රහ්ම ලෝකයේ අපට මේ ජීවිත කාලය තුළ දීම ලබා ගන්න විදිය දේශනා කළා. මානසික එනිසා පිනතුනේ මේ සතර බ්‍රහ්ම විහරණ හැකි තාන්තරට දිනු කරන්න. ඔබේ නිවසේ ඉන්න අය සුවපත් වෙත්වා. ඔබේ ගමේ ඉන්න අය, නගරේ ඉන්න අය, සිටි එකේ, කවුන්ටි එකේ, ස්ටේට් එකේ, රටේ, කොන්ටිනන්ට් එකේ, මේ අර්ත් එකේ, සෝලාර් සිස්ටම් එකේ, ගැලැක්සිය, යුනිවර්ස් එකේ ටිකෙන් ටික මේ මෛත්‍රිය පතුරවන ලෝකෙට. පතුරවනත් එක්කම පින්නතෙන් තමයි ලොකු මිතුරන් සංඛ්‍යාවක් මේ විශ්වය තුළ නිර්මාණය වෙනවා. ලොකු ස්පිරිචුවල් නෙට් එකක් සකස් වෙනවා තමන්ට. තමන් නිතරම වැඩිම පිරිසකට යහපත කරන්න බලාගෙන ඉන්නේ. තමන් වටිනා කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ ජීවිතවල වටිනාකම වැඩි කරගන්න. සුසුකම් මත ජීවාම වේරිනී ස්වාවීරිනෝ. වේරිනීසු මනුස්සයේසු විහරාමාවේනෝ. ලෝකයේ වෛර කරන මිනිසුන් අතරින් මම වෛර නොකරන කෙනෙක් කියලා තමන් සතුටටපත් වෙන බුල. ඔබ යම් ස්ථානයක, යම් නගරයක, යම් ස්ටේට් එකක ඔබ ඉන්නවා නම් ඔබ දවසර විනාඩි 10ක් හරි මෛත්‍රී භාන වඩනවා නම් ඔබ ඇතැමිට ඒ සිටි එකේ ඉන වටිනාකම පුදුම ඔබ පාඩමක් වෙනවා. ඔබ ඇතැමිට පාරක විනාඩි 10ක් 20ක් ඩ්‍රයිව් කරන ගමන් ඔබ මෛත්‍රී භාන වඩමින් යන්නේ ඔබ ඒ පාරේ යන අයගෙන් වටිනාම කෙනා ඔබ බවට පත් වෙනවා. ඇතැමිට ඔබ යන්නේ වටිනාකම අඩුම වාහනේ වෙන්න පුළුවන්. නමුත් ඔබ මනසින් වටිනාම කෙනෙක් තමයි මේ වාහනය තුළ යන්නේ. ඔබේ වටිනාකම වැඩි වෙන්නේ ඔබ ඉන්න ගෙදර නිසාවත්, ඔබේ වාහනේ වටිනාකම නිසාවත් නෙවෙයි. ඔබේ වටිනාකම වැඩි වෙන්නේ ඔබේ ආකල්පය, ඔබේ ඇටිටියුඩ් එක, ඔබේ විෂන් එක අනුව. එනිසා ලෝකේ වැඩි පිරිසකට ඔබ යහපත කරන්න බලාගෙන නම් ඉන්නේ ඔබ වටිනා කෙනෙක් බවට පත් වෙනවා. මේකේ ඉහළම ප්‍රතිඵලය තමයි ඔබට යම් කිසි පුද්ගලයෙක් මතක් වෙනවා නම්, යම් කිසි පුද්ගලයෙක් ඔබ ඇස් දෙකෙන් දකිනවා නම්, කණෙන් අහනවා නම්, ඒ හැම තැනත්තා ගැනම ඔබට හිතෙන්නේ ඔබේ දරුවා කියන ආකල්පය. ඔබේම දරුවාට දක්වන සෙනෙහස, ආකල්පය ඒ හැම දෙනා කෙරෙහිම දක්වන්න බලාගෙන ඔබ නිතරම ඉන්නේ. හැම කෙනාටම පිටක් වෙන්න බලාගෙන ඉන්නේ. මෙන්න මේ ආකල්පය නිසාම පින්නතුනේ කර්ම චක්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා තමයි. වෙනස් වෙන විදිහක් නෙවෙයි, තමන් බලාපොරොත්තු වෙන විදිහටම තමන්ගේ ජීවිතයේ යහපත් ඉලක්ක වලට තමන් බලාපොරොත්තු වෙනටත් වඩා ඉක්මනට ළඟා වෙන්න හැකියාව ලැබෙනවා. හැබැයි මේක දවස් දෙකක් කළා නම් බෑ. අකණ්ඩව මාස ගණන්, අවුරුදු ගණන් කරගෙන යන බලන්න. ඉතාම පැහැදිලිව තමන්ට මේකේ ප්‍රතිඵල පේනවා. තමන් තෘප්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට අකණ්ඩ ප්‍රතිඵලාවක් නැති වුනහම තමයි අපට ධර්මය ගැන කලකිරෙන නැතමෙට. එක කාලයකදී එකක් පිළිපදිනවා, තව කාලයකදී තව පැත්තකට යනවා, හවලා හොඳේ කෙනුට ඒ පැත්තට යනවා. අන්තිමට මගටම කාලය ගියේ. අපි ප්‍රැක්ටිස් කරපු මොනවාක්වත් නැහැ ජීවිතේ. අඩුම ගානේ පින්නතුනේ විනාඩි 10ක් අඛණ්ඩව මෛත්‍රී භානාව වඩන්න. මෛත්‍රී භානාව බැරි නම් බුදුගුණ භානාව වඩන්න. නැත්නම් අසුභ භානාව වඩන්න, මරණානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, ධාතුමනසිකාරය වඩන්න. මේ කිසියම් කමඨහනක් අඛණ්ඩව කරගෙන යන්න තමන් කැමති භාවනාවක්. භාවනා කමඨහන 40 කැමති එක. එකක් හෝ කීපයක්. මෙහෙම කරගෙන යනකොට තමයි තමන්ට ප්‍රතිඵල පේන්නේ. ඒ ප්‍රතිඵල පේනවත් එක්කම සතුට වැඩි වෙනවා. තවත් එන්න එන්නම උනන්දුවෙන් කරන්න තමන්ට ඕනකමක් ඇති වෙනවා. ධර්මය අහුවට විතරක් මේක වෙන්නේ නැහැ. ඒ අහන දේ තමන්ගේ ජීවිතය තුලින් යන්නට ඕන මේක. අනේ හොඳ බණක් ඇහුවා හරිම හොඳයි, ඒකනම් හොඳ බණක් කියලා විතරක් යට හරියන්නේ නැහැ. ඒ දන්න දේ තමන්ගේ ජීවිතය තුල ඇකින්දා දැස ගන්නට ඕනේ, ඇබ්සෝබ් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක තමන්ට ප්‍රතිඵල පේන මට්ටම කරා යන්නේ. එන්සා පින්නතුනේ මෙන්න මේ මෛත්‍රී සහගතව මනස වෙනස් වීමත් එක්කම තමන්ගේ ජීවිතේ වා වෙනස්කම් වෙනවා. විශේෂයෙන්ම මංගල සූත්‍රයේ සඳහන් වෙච්ච කරුණු මංගල කරුණ ජීවිතේ වැඩිපුර වෙනවා, බ්ලෙසින්ස් වෙනවා, සුප්‍රීම් බ්ලෙසින්ස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් උදෑසන කාලයක පිරිසිදු සිතින් මෛත්‍රී සාගත පරිඥාගේ සාගත සිතින් යමක් කරනවා නම් කියනවා නම් යමක් හිතනවා නම් අන්න ඒ උදෑසන සුබ උදෑසනක් කියලා, ගුඩ් මෝර්නින් කියලා, සුබ පන්නේ කියලා. ඒ තැනැත්තා මධ්‍යාත්ම වේලාවේදී යම් දෙයක් පිරිසිදු මනසින් කරනවා නම් ඒක සුභ මධ්‍යාත්මයක් good afternoon කියලා. ඒ වගේම යම් කිසි තැනැත්තෙක් හවස් වරුවේ පිරිසිදු සිතින් යමක් කරනවා නම් කියනවා නම් අන්නේ තැනැත්තාගේ සන්ධ්‍යාව සුසායන්හන් good evening කියලා. වෙනත් විදිහකින් කියනවා නම් උදෑසන 10වල සන්ධ්‍යාවේ මේ තුනේම තමන් හිත පිරිසිදු ඉන්නවා නම් ඒක තමයි සුබ දවසක්. දවස සාර්ථක කරගන්න පුළුවන් නම් අපේ සමස්ත ජීවිතයම අපේ සාර්ථක වෙනවා. මෙහෙම කිරීමත් එක්කම තමන්ගේ ජීවිතයේ මේ blessings ටික નિરાයාසයෙන්ම ඉබේම සිද වෙනවා. ඒ විතරක් නෙමෙයි මේක ප්‍රතිඵල පෙනීමත් එක්කම තමන් දන්නවා තමන්ට මේ ධහම ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසා සංඝරත්නය නිසා කියලා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවරගෙන ලොකු ගෞරවයක් ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් කරගන්න. තෙරුවන ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ඇතිවීමත් එක්කම මේ දැනත්තාට දිනකට වැඩිපුර මතක් වෙන්නේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. ඇයි අනිත් පිරිහිච්ච පුද්ගලයන් දුර්ගුණ තියන අය පිරිහිච්ච දේශපාලඥයන් මේ වගේ දේවල් තමන්ගේ මතකෙට එන්නේ නැහැ. තමන්ගේ හිතට එන්නේ වැඩිපුරම සතුට ලැබෙන දේවල් ජීවිතේ වැඩිපුරම සතුට ලැබෙන කාගෙන්ද? බුදුහාඳුරු ගැන සිහිපත් කරනකොට, ධර්මය ගැන සිහිපත් කරනකොට, සංඝයා ගැන සිහිපත් කරනකොට. තමන්ට දිනකට වැඩිපුර තෙරුවන සිහිපත් වෙන මට්ටමට තමන් ධර්මයේ තුල ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕන. ඒ සීකන හැම මොහොතකම තමන් බුද්ධානුසතිය වඩන කෙනෙක්, ධම්මානුසතිය වඩන කෙනෙක්, සංඝානුසතිය වඩන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි පිළිතුරු. තමන්ට සුගතිගාමී වෙනවා කියන තියෙන ස්ථිර සාතිකේ. තමන්ට දිනකට වැඩිපුර වාර ගානක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිහිපත් වෙනවා නම් නිරාමිස ප්‍රීතියෙන් යුක්තව අපි ඕනෑම අවස්ථාවක ඉතාම සංකීර්ණ අවස්ථාවක මිය ගියත් අපට කිසිම බයක් නැහැ සුගතිය පිළිබඳව. අපි අනිවාර්යයෙන්ම හොඳ blissful life එකකට යන්න අපි සම්පූර්ණ සුදුසුකම් ටික අපි insurance එක දාගෙන ඉන්නේ. ඒ අපිට නිතරම බුදුහාඳුර ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, තමන් දීපු දානයන් ගැන, පරිත්‍යාගයන් ගැන, මව්පියන් සලකපු දේවල් ගැන, අසරණයට පිහිට වෙච්ච දේවල් ගැන, ලේදන් දීපු අවස්ථා ගැන, මෙන්න මේ දේවල් තමයි තමන්ට දවසට වැඩිපුර වාර ගණන් මතක් වෙන්නේ. අන්න ඒ කුසල සිතිවිල්ල නිසාම පින්නතුනි තමන්ටගේ ශරීරයට මේ සුවේ දැනෙන ශරීරයත් නිරෝගී වෙන මට්ටමට යනවා. මෙන්න මේ තියෙන ශක්තිය තමන් ළඟින් මාස්ටරේ කරන්නට දැනෙනවා. ඊයගේ ජීවිතවල වෙනසක් වෙනවා. ඊයගෙන ඔබේ ජීවිතේ නම් කිසි ආරක්ෂාවක් පිටක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සුගතිගාමී ජීවිතය නිසා ඒ තැනැත්තාට අදෘශ්‍යමාන බලවේග විසින් ආරක්ෂාවක් ලැබෙනවා. තමන්ගේ මිය ගිහිපු මේ ආත්ම භාව විතරක් නෙවෙයි අතීතගත ආත්ම භාවල ඥාතීනොත් තමන් දිහා බලාගෙන තමන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම තමන්ගෙන් ඈත්කින් ලබා ගන්න. මෙන්න මෙතෙන්ට බුදුදහමේ කියන්නේ අත්ති භික්ඛවේ කම්මං සුඛං සුඛ විපාකං කියන. බුදුහාර දේශනා කරනවා සැප විපාක ගැන දෙන සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. සුදු විපාක ගැන දෙන සුදු කර්ම. ඒ කියන්නේ හිත පිරිසුදුව කරන කර්ම. මෙන්න මේකෙන් තමයි පිනොතින අපි නැවත සුගතියකට යන්නේ. සුගතියකට යනවා විතරක් නෙවෙයි අපේ මේ ජීවිත කාලයත් වඩාම සතුටෙන් ගත කරන්න හේතු වෙන්නේ මෙන්න මේ සුදු කර්ම. මේවට කියනවා පුඤ්ඤාභි සංඛාර කියලා. නැත්නම් කියනවා ආනෙන්ජාභි සංඛාර කියලා. හැකිතාක් දුරට මෙන්න මේ පුඤ්ඤාභි සංඛාර වලින් ජීවිතය සරු කරගන්න. සමහර අය කියනවා පින්කල වැඩක් නැහැ සතර දික් වෙනවා කියලා. එහෙම හිතන්න එපා. පින්වත්නි බුදුහාමරණ නිතර පින් කරන්න උනන්දු කෙරෙව්වා. මා පුඤ්ඤස්ස බහයි කියලා දේශනා කළා. පින්නට බය වෙන්න එපා. හරියට වතුර බින්දුව බින්දුව වැටිලා කලයක් පිරෙනා වගේ පින හැකිතා දිනු කරගන්නයි කියලා දේශනා කළා. වෙන බුදුදහමේ අගය කරනවා. ඒකට නිග්‍රහ කළ නැහැ බුදුදහමේ. ඒක සත්‍යන අවශ්‍යයි. අපාද මේ මගේ ජීවිත ගත කරන්නේ අතීතයේ අපි පෙන්හම් කරපු නිසා. හැබැයි දිනුතුනේ මෙන්න මේ පින විතරක් නෙවෙයි බුදුදහමේ දේශනා කරන්නේ. මේ පිනට කියන්නේ සාස්තවා පුඤ්ඤ භාගිය උපදි විපාකා කියලා. සැප විපාක ගෙන දෙන, උපදි සම්පත් ගෙන දෙන ආස්ත්‍ර සහිත වූ පුණ්‍ය කර්ම දෙන්නේ කියන්නේ. මෙන්න මේ පින අපි කරෝතින් අපිට මේ ජීවිතයේ සතුටින් ගත කරන්න පුළුවන්. මරණය මතු ජීවිතවල සුගතියක් ලබන්න පුළුවන්. නමුත් වෙනතුනේ අපි සංසාර චක්‍රේ නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඇයි ඒකට හේතුව මේ සංස්කාර අපි කරන්නේ, මේ පුණ්‍යාමි සංස්කාර අපි කරන්නේ කොහොමද? අවිද්‍යා පත්‍යා සංඛාරා කියන පදනමෙන්. අවිද්‍යාව මත ඉඳගෙන මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? ඇසෙන් රූපයක් දැකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, මේ ආයතන හයෙන් අරමුණක් ගන්නකොට අපි හිතන්නේ මේ තමන් ලබන අත්දැකීම මීට කලින් තිබුණු අත්දැකීමක් කිය තමන්ට මේ ලැබෙන්නේ කියලා හිතන්නේ. ඇසෙන් රූපයක් දැකිනකොට තමන් හිතන්නේ මේ කලින් තිබෙන රූපයක් තමයි මම දැක්කේ. රූපය දකින කලින් මගේ ඇහැ තිබුණා, මගේ ඇහැ බලන්න කලින් මේ රූපය තිබුණා, මං මේ රූපය බලලා ඉවරුණාත් රූපය එහෙම ඉතුරු වෙනවා කියන කාරණේ. ඒ විතරක් නෙවෙයි, මේ පේන රූපය පේන්නේ ඒ තියෙන විදිහටමයි. ඒ පේන රූපය ඕනම කෙනෙකුට ඒ විදිහටම බලන්න පුළුවන් කියලා. මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණ. ඒ විතරක් නෙවෙයි, තමන්ට යම්කිසි සිතුවිල්ලක් හිතට එනකොට, තමන්ගේ අම්මා ගැන වෙන්න පුළුවන්, ගෙදර ගැන වෙන්න පුළුවන්, ඒ සිතුවිල්ලක් එනකොටම ඊට අදාළ වූ රූපයක් තමන්ගේ දෙ නිර්මාණය වෙනවා. රූපේ නිර්මාණය වෙන විතරක් නෙවෙයි, ඒ රූපයේ දැන් තියෙන දෙයක් වගේ අපට පේනවා. තමන්ගේ වාහනේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, ගෙදරින් ළමයි වෙන්න පුළුවන්. එහෙම මතක් වෙනකොටම තමයි හිතෙන්නේ ඒක එහෙමම පිටස්තර ලෝකේ තියෙනවායි කියලා. තමන් හිතන්න කලනොත් ඒ දරුවෝ එහෙම ඉන්නවා කියලා හිතෙන්නේ. මේක තමයි මේ සාස්වා පුඤ්ඤ භාගිය නැත්තං අත්තිබෙක්ක වේ කම්මං සුක්ඛං සුඛ විපාකං කියන කාරණේ ලක්ෂණ. සුදු විපාක කියන සුදු කර්ම නැත්නම් අවිද්‍යා පත්‍ය පුඤ්ඤාමි සංඛාරා කියන ලක්ෂණයේ ස්වභාවය මේක. මෙන්න මේ මට්ටමේ ඉඳලා අපට සුගතිගාමී වෙන බාධාවක් නැහැ. නමුත් වෙනතුනි මේ මට්ටමේ ඉඳගත්තොත් අපිට දුක් විඳින සිද්ධ වෙනවා. මොකද දුක කියන්නේ මේ අපි ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. ඒව වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අපට දුක් වෙන සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපිට මේ ඉන්න අය නැති වුණොත්, බැරිවත් මිය ගියොත් අපට ඒ දුක් ටික එහෙමම විඳින සිද්ධ වෙනවා. සමහර අය දැමිට එකම දරුවා ඉන්නේ, ඒ දරුවා තමන්ට කලින් මිය ගියොත් මුළු ජීවිතයම කඩා වැටෙනවා. එහෙම වෙන්නේ නැහැ කියලා අපට සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. එක දරුවා නෙවෙයි, සමහර අයට හිටිය දරුවෝ දෙන්න එක විටම වාහනේ ගිහිල්ලා එකතැනම ඒ දරුවෝ දෙන්නම මිය ගිය අවස්ථා තියෙනවා. ඔබට ඉන්න දරුවා හෝ දෙන්න එහෙම නොවේ නොවනවයි කියලා ඔබට සහතිකයක් වෙනවත් දෙන්න බෑ. ඔබේ ඇස් දෙක ඉදිරිපිට දීම ඔබට වඩා වයසින් බාල දරුවෝ ටික ඔක්කොම මිය යන්න පුළුවන්. අන්න එවැනි තත්ත්වයක් ඇති වුණොත් ඒකට ඔබ මුහුණ දෙන්න සූදානම් වෙලා දින්නේ කියලා මොහොතකට හරි කල්පනා කළ බලන්න. මෙහෙම කියවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ওই වගේ නරක කතා නම් කියන්න එපා කියලා නේ. එහෙනම් ඒක බුදුහාඳුරණේ කියනවනේ මට නෙවෙයි. ඇයි ඒ බුදුහාඳුරේ දේශනා කළේ සම්බ්බේ පියේහි මනා භාවෝ නානා භාවෝ විනා භාවෝ අභින්නත් පච්චයිතම්ම. තමන් ප්‍රියමනාප දේවල් සියල්ල ඇතුගෙම තමන්ට වෙන් වෙලා සිද්ධ වෙනවා කියන එක නිතර මෙහෙ කරන්නේ කියලා. නිතර අභින්නත් පච්චයිතම්ම. මේක මෙහෙ කරන්න කියලා කිව්වා. මරණයට පත් වෙනවා කියන කාරණේ නිතර මෙහෙ කරන්න කියලා කිව්වා. ඒක උනාට පස්සේ කියන්නේ මන්න තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. ඕනනම් අනන කමන්නේ, හැබැයි තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා නම් කියන්නේ. ඇයි ඒක බුදුහාඳුරණ කරන ලොකුම අගෞරවයක්. බුදුහාඳුර අපිට නිතරම මෙනෙහි කරන්න කියලා මේක කියලා තිබෙද්දී අපි ඒ වගේ සිද්ධියක් උනාට පස්සේ ඔලිව අත ගහගෙන මම නම් මෙහෙම දෙයක් වෙයි කියලා තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා නම් කියන්නේ. තුන් හිතකින් නෙවෙයි එක හිතකින් හරි කලින්ම හිතලා තියන්න. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් උනෝතින් මම කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. පින්වත්නි මෙන්න මේ අභියෝගය අපි හැමදෙනාගේම ජීවිත ඉදිරියේ තියෙනවා. බාහිර කෙනෙක් මිය නොගිය අපේ ජීවිත අපි හැමදෙනාම හැමදාම ජීවත් වෙන්නේ අපි කවදා හරි මේ ඉරණමටපත් වෙනවා. අපේ ඇස් දෙක ඉදිරි පිට මේ සියලුම දේවල් එක මොහොතෙන් දරුවෝ ටිකක් ගෙදරත් විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයත් මේ හැමදේම එක මොහොතකින් තමන්ට අතිරණ අතරන සිදු වෙනවා. ඉන්සාන එක කලින් හරි හිතලා තියන්න. මෙහෙම වුණොතින් මම මේකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක කලින්ම හිතලා තියන්න. හිතන විතරක් නෙවෙයි සඳහා ආධ්‍යාත්මික වශයෙන් සෝදානම් වෙන්නට ඕන. අන්නේ සෝදානම් වීම තමයි මේ කම්මසකත සම්මාදිතී ඉක්මවලා ඊළඟ පියවරට යනකොට බුදුහාම දේශනා කළේ. බුදුහාම දේශනා කරනවා ඇයි ලෝකේ තථාගතයන් වහන්සේ කෙනෙක් අවශ්‍ය වන්නේ? ඒ තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් ලෝකේ බබලන්නේ ඇයි කියන කාරණය බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කළා. කාරණා කීපයක් නිසා අපිට මේ ධර්මයක් අවශ්‍ය වෙනවා. මොනවද ඒ කාරණා? මහලු වීම කියන කාරණේ, මරණය කියන කාරණේ, නැවත ඉපදීම කියන කාරණය. මෙන්න මේ කාරණා තුන තමයි අපේ ජීවිත හැමෝයේ තියෙන ලොකුම අභියෝගය. මහලු වීම, මරණය සහ නැවත ඉපදීම. මේ තුන නිසා තමයි සාසනයත් ධර්මයත් බබලන්නේ කියන. මෙන්න මේකට තමයි තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා විසඳුමක් ලබා දෙන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවියෙක් සඳහන් කරනවා සත්‍යාවිය ඕමණ්ඩෝ ඩහිය මානව මජ්ජකේ කාමරාග පහනාය සතෝ දිප්පෝ කියලා. හිසගෙන ගත්ත ගොමෙන් සැතකින් පහර ලද්ද ගොමෙන් කාමරාගය දුරු කරන්න, ලෝභකම දුරු කරන්න මහන්සි ගන්නෑ කියලා. බුදුහාඳුරෝ ලෝභකම දුරු කරන්න එක පරදේශනා කළේ නෑ. කම්මසකට සම්මාදිට දිහිමනම් පරිත්‍යාග සීලිතේ දානයි කියන එක කියනවා. නමුත් බුදුහාඳුරෝ ලෝභය අඩු කිරීමට වඩා කාමය දුරු කිරීමට වඩා අගය කළේ දෙවනි ගාථාවෙන් දේශනා කරනවා සක්කාය දිට්ඨි පහනාය කියලා. සැතකින් පහර ලද්දකු මෙන් ඉස්සගිනි ගත්තකු වගේ සක්කාය දිට්ඨිය දුරු කරන්න මහන්සි ගන්නෑ කියලා. අපේ අභ්‍යන්තරයේ මම මගේ මගේ ආත්මය කියන මෙන්න මේ සංකල්පය සක්කාය දෘෂ්ටිය දුරු කිරීම සඳහා අප්‍රමාදීව මහන්සි ගන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැමැති මේ සිසිල් ජලය තුළ තමන්ගේ අභ්‍යන්තරයේ මේ කැටි වෙලා තියෙන සක්කාය දිට්ඨිය දිය කළ හරින කියලා. මෙන්න මේකට තමයි පිනුතර බුදුදහමෙන් ප්‍රධාන වශයෙන්ම මඟ පෙන්වන්නේ. මෙන්න මේක තමයි බුදුහාඳුරෝ පටිසෝතගාමි ධම විදියට උඩුගම් බලයන ධම විදියට දේශනා කළේ. මෙන්න මෙතන ඉඳන් කියන්නේ අර සුක්ඛං සුඛ විපාකං කතාව නෙවෙයි, සුදු විපාකගෙන සුදු කර්ම නෙවෙයි, ස්වර්ගගාමි මාර්ගය නෙවෙයි මෙතන ඉඳන් දේශනා කරන්නේ. මෙතන ඉඳන් සම්පූර්ණ වෙනස් රෝලක් ගහලා වෙනස් කරන්න පුළුවන්. මෙන්න මෙතන ඉඳන් යන්නේ පොබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කු මුදපාදී ඥානං මුදපාදී පඤ්ඤා මුදපාදී කියලා දේශනා කරපු කාරණේ. අද ධම්මචක්ක සූත්‍රය දේශනා කළේ ඔබ සංඥානා කළේ පෙර නොයසු විරෝ ධමක් මට පහළුණායි කියලා බුදුහාඳුරෝ පළවෙනි ධර්ම දේශනාවෙදිම කරේ මෙන්න මේකයි. මෙන්න මේ අවබෝධයෙන් යුක්ත කරන කර්ම වලට කියන්නේ මොකද්ද? අත්ති භික්කවේ කම්මං අකන්න අසුක්ඛං අකන්න අසුක්ඛ විපාකං කියන කාරණේ. මහණෙනි කර්මයක් තියෙනවා කළුත් නොවන සුදුත් නොවන විපාකයෙන් දෙන කර්මයක් කියලා. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ලෝකයේ කර්මයේ තුන් ආකාරයකට විතරයි හඳුනාගෙන තිබුණේ. කළු කර්ම, සුදු කර්ම, කළු සහ සුදු කර්ම කියන. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළවට පස්සේ හතරවෙනි කර්මයේත් ලෝකෙට අනාවරණය කළ දුන්නා. ඒ තමයි කළුත් නොවන සුදුත් නොවන කර්ම කියලා සුවිශේෂී අනාවරණයක් කළා. මෙන්න මේක තමයි අවිද්‍යාව දුරු කිරීමට හේතු වන කර්මය. මෙන්න මේ සංස්කාර තීරණය වන්නේ බුදුදහමේන චතුරාර්ය සත්‍ය පටිසම්පාදය හේතුඵල ධම ත්‍රිලක්ෂණය කියන මෙන්න මේ කරුණු තේරුම් ගැනීමත් එක්ක ඇතිවන මානසික පරිවර්තනය. මෙන්න මේකටයි බුදුරජාණන් වහන්සේ මහරහත් සූත්‍රයේදී දේශනා කළේ සාගරයේ කොතනින් ගත්තත් එකම රසයයි, ඒ විමුක්ති රසය වගේ, ඒ ලුණු රසය වගේ මේ ධර්මයේ හැම තැනම තියෙන මේ විමුක්ති රසය කියලා, මේ අවිද්‍යාවෙන් නිදහස් වීම පිළිබඳ වූ රසය කියලා. මෙන්න මෙතෙන්දී පින්නතුනේ අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මොකක්ද අපේ ජීවිතය කියලා කියන්නේ? සාමාන්‍ය කෙනෙක් ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූපයක් බලනවා. බලනකොට බලන්න කලින් ඒ රූපය තිබ්බා, තිබ්බ රූපේ දැක්කා, දැක්කට පස්සේ තී රූපේ ඉතුරු වෙනවා කියන කාරණය. ඒ විතරක් නෙවෙයි, තමන් මොකක් හරි සිහි කරනකොට සිතුවිල්ල අම්මා ගැන වෙන්න පුළුවන්, තාත්තා ගැන වෙන්න පුළුවන්, ගෙදර, වාහනය, ඉඩම මොකක් හරි සිහි කරනකොට මෙයට හිතෙන්නේ බාහිර ලෝකයේ එවැනි දෙයක් ඒ විදිහටම තියෙනවායි කියලා. පරදවා තේරුම් ගන්න එක බුදුදහම එහෙම නැහැ කියලා කියන්නේත් නැහැ. තියෙනවා කියන්නේත් නැහැ, නැහැ කියන්නේත් නැහැ. බුදුදහමේ මොකද කියන්නේ? යමක් සිහි කරනකොට සිහි කරන මොහොතේ සිහි කරන අවස්ථාවේ මනසේ ස්වභාවයට අනුව තියෙනවා, ඒක එතනම නිරුද්ධ වෙනවා. ඔබ යම් කිසි විදියක දෙයක් සිහි කරනවා නම්, අම්මා ගැන සිහිපත් කරනවා නම්, ඒ වෙලේ අම්මා ඔබේ ලෝකයේ තුල ඉන්නවා. හැබැයි මේ මොහොතේ විතරයි. ඒ සිතුවිල්ල සිහි කළ ඔබ ඊළඟ මොහොතේ ඔබේ සහෝදරය ගැන සිහිපත් කරනකොට ඔබේ ලෝකයේ සහෝදරයා. සහෝදරය සිහිපත් කළ ඉවර වුණාට පස්සේ ඔබේ වාහනය ගැන සිහිපත් කරනකොට ඔබේ ලෝකයේ වාහනය. හැම මොහොතෙම අපි ඒ මොහොතේ ඒ මනසේ ස්වභාවයට අනුව සිතුවිල්ලක් නිර්මාණය කරගෙන ඒ සිතුවිල්ලට අනුරූප වූ රූපයක් තුල අපේ හිත බැසගෙන ඉන්නවා. මේක තමයි අපේ මනසේ ස්වභාවය. බුදුදහමෙන් කියන්නේ මෙන්න මේ නිර්මාණය කරගන්න දේ ඇත්තටම බාහිර අකණ්ඩව තියෙන දෙයක් නෙවෙයි. ඒක ඒ මොහොතේ මනසේ ස්වභාවයට අනුව තමන් නිර්මාණය කරගන්න දෙයක්. දැන් මේ මොහොතේ අපි බලනකොට මනුස්ස ලෝකයේ පිරිසක් මෙතන වාඩි වෙලා ඉන්න පේනවා. ඒ පේන්නේ මනුස්ස ලෝකයේ පිරිසක් මෙතනින් හිඳ විතරක් නෙවෙයි. ඒ පේන්නේ අපේ ඇසට, අපේ මනසේ ස්වභාවයට අනුව මේ මොහොතේ නිර්මාණය කළ දෙන ඇහැට පේන ස්වභාවයයි මේ පේන්නේ. බැරි වෙලාවත් අපේ මනස කර්මානුරූප වෙනස් වෙනවාදී. අවිද්‍යා, තෘෂ්ණ ආදී හේතු ටිකක් මානසිකව තියෙනවා. ඒ මානසික ස්වභාවය වෙනස් වෙනවාදී මේ මිනිස්සු ටික නොපෙනියන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මිනිසුත් එක්කම ඉන්න අනිත් දෙවියන්, බ්‍රහ්මයන්, භූතයන්, ප්‍රේතයන් වැනි සත්තු ටිකක් පේන්නත් පුළුවන්. ඒක පේන්නේ මේ බාහිර තිබීම හෝ නැතිවීම මත නෙවෙයි. ඒක පේන්නේ ඇසේ ස්වභාවයට අනුව. දැන් ඔබ නිකන් අහස දිහා බලනකොට ඔබට තාරකාවක් වගේ පේනේ. ඒකම ඔබ අන්වේෂයක් දාලා බැලුවොත් ඔබට ඒ තාරකාම පෙනේ ඔබට ඇදැමිට සූර්යා වගේ පෙනේ, ඉරක් වගේ පෙනේ. ඒ තාරකාටම තවත් ඇදැමිට ඔබ සියුම් උපකරණ දැම්මොතින් ඔබට වෙන්නේ ඒක සෝලාර් සිස්ටම් එකක් ඒ තියෙන කියලා. තවත් ඉතාම සියුම් විදිහට ඔබ බැලුවොත් ඔබට පෙනේ ඒ තියෙන සෝලාර් සිස්ටම් එකක් නෙවෙයි, සෝලාර් සිස්ටම්ස් මිලියන ගණන් තියෙන ගැලැක්සියක් තියෙන කියලා ඔබට ඊළඟට පේනවා. එතකොට ඒ පෙනීම ලබා දුන්නේ කොහොමද? ඒක ඇත්තුනේ කොහොමද? ඒක ඇත්තුනේ ඔබ මේ පාවිච්චි කරන උපකරණේ හැටියට. දැනුත් එහෙමම තමයි. දැනුත් ඔබට කර්මෙන් ලබා දීපු ලෙන්ස් එකේ ප්‍රමාණය අනුව තමයි මේ පේන්නේ. ඒ ලෙන්ස් එක කර්මෙන් වෙනස් කර ගමම්ම මේ පේන ස්වභාවය වෙනස් වෙනවා. ඒ පේන ස්වභාවය වෙනස් වෙන විතරක් නෙවෙයි, ඒ පේන දේ ඒ මොහොතට විතරක් නිර්මාණය කරලා දෙන ස්වභාවයක් කියන එක අපට පේන ගන්නවා මේ ලෙන්ස් එකට. බුදුහාඳුරන්ගේ ධර්මයේ නැමැති සංස්කාර ටික ඒ අවබෝධය ලබා දීපු ගමම්ම මේ ලෙන්ස් එක වෙනස් වෙනවා. ඒ ලෙන්ස් එක වෙනස් වුණාම කොහොමද කියන්නේ? ඒකට තමයි කියන්නේ ආයතන කුසලතාවය කියලා. ඒ ස්කිල් ෆුල්නස් ඉන් සෙන්සස් කියලා. මෙන්න මෙතෙන්ට තමයි මෙන්න මේ අන්වේක්ෂ්‍ය දුරේක්ෂ්‍ය තමයි අපි ගන්නෙ බුදුහාඳුරන්ගේ ධර්මයේ. ඒක ගත්තට පස්සේ අපි අපේ ආයතන හයතම මේ ලෙන්ස් අපි වෙනස් කරගන්නවා. වෙනස් කරගත්තට පස්සේ අපිට මොකද පේන්නේ? අපට පේන්නේ බාහිර තියෙන දේ විතරක් නෙවෙයි, අපට පේන්නේ මේක මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන ස්වභාවය කියලා අපට පේන ගන්න. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සමගම ඒ අවබෝධය අපේ අවබෝධය බවට පත් කරගෙන ඒක ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරනකොට අපට පේනවා, ඇතර රූපයක් දකිනවා නම් මේක මගේ කර්මාන් රූපව මානසික ස්වභාවයට අනුව මේ මොහොතේ නිර්මාණය කළ දෙන දේ, ඒක එතනම හඩ ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනකොට ඒ තැනත්තාගේ හිත බාහිර රූපය තුළ බැසගන්නේ නැහැ. හැබැයි ඒකෙන් බාහිර රූපයක් නැහැ කියලා කියන්නේත් නැහැ, බාහිර රූපයේ තියෙන సౌందර්ය විඳගන්නේ නැත්තේත් නැහැ. බාහිර රූපය ඔබට ඕන නම් ලස්සනයි කියලා බලන්නත් පුළුවන්, ලස්සනයි කියලා කතා කරන්නත් පුළුවන් මොනවා. හැබැයි ඔය ඒක බුද්ධිමත් කරන්නේ ඒ රූපය තුළ බැසගෙන නෙවෙයි ඒක කරන්නේ. ඒ රූපය තුළ රූපය අල්ලගෙන නෙවෙයි අපි කරන්නේ. මේ බිත්තියේ තියෙන රූපේ ලස්සන රූපයක් කියලා අපි අල්ලන්නේ නැහැ. බිත්තියේ තියෙන රූපේ ලස්සන රූපයක් කියලා අල්ලන ගියොතින් අතට කවදාවත් මේ රූපය අපට ලැබෙන්නේ නැහැ. අල්ලන ගියොතින් අපට අහු වෙන්නේ මොකද්ද? අල්ලන ගියොතින් අහු වෙන්නේ බිත්තිය අහු වෙන්නේ. ඔබේ දුව හෝ පුතා හරිය ලස්සනයි කියලා ඔළුව අත ගෑවොතින් ඔබට දුවෙක් හෝ පුතෙක් නැවෙයි හම්බෙන්නේ. හම්බෙන්නේ මොකද්ද? හම්බෙන්නේ සතර මහා භූත රූප හම්බෙන්නේ. අද අපි හිතන්නේ හැඩ පේන රූපයේ දරුවා බලන්නත් පුළුවන්, අල්ලන්නත් පුළුවන්, ඉමින්නත් පුළුවන් කියලා අපි හිතන්නේ. නමුත් ඒකේ ආයතන වෙන නිර්මාණය කළ දෙන ඒ මොහොතේ මනසේ ස්වභාවයක් මේ තියෙන්නේ. ඔබේ දරුවා කියලා දැම්මිට ඔබ කරුවල ඉහි සඳ ගන්න පුළුවන්. ලයිට් එකක් දාලා බලනකොට දරුවා නෙවෙයි දැම්මිට වෙන දරුවෙක් ගොළුව බාහත කරලා තියෙන්නේ. හැබැයි මනසින් ඔබ අල්ලගෙන ඉන්නකම් ඔබට ඔබේ දරුවාගේ සෙනෙහස තමයි ඔබට පේන්නේ. නමුත් ඇසට පේනකොටම දන්න මේ දරුවා නෙවෙයි ඔබ වෙන කෙනෙක් ඇල්ලුවේ කියලා. පින්නතුනේ ඇත්තටම අපි මේ මොහොතේ ඇස් දෙක පේනනවා කියලා හිතාගෙන හිටියත් අපි දැන් කරන්නේ දෙයකමයි. දැන් කරන්නේ තමයි අවිද්‍යාවෙන් මේ බාහිර දුව හෝ පුතා මගේ කියලා හිතලා ඒ රූපයට අපේ සංස්කාරයකට විරීමයි දැන් කරන්නේ. එහෙනම් බුදුහාඳුරන්ගේ දහම තුලින් අපට මේ අවබෝධය ලබා දෙනවා. ඒ අවබෝධයෙන් අපට කියනවා මොකක්ද එහෙනම් මේ ජීවිතේ වන්නේ? බාහිර ලෝකයේ තියෙන මේ සතර මහා භූත රූප තියෙන්නේ නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මූලික ධාතු ටිකයි මේක රාශි වෙලා තියෙන්නේ. ඒ ඒක රාශි වෙලා තියෙන ධාතු වලට තමන්ගේ සම්බන්ධය අනුව තමන් දුව කියයි, පුතා කියයි, අම්මා කියයි, තාත්තා කියයි, වරඳා කියලා කියයි, කෑම ටිකක් කියලා කියයි, මේසයක් කියලා කියයි, තමන් මේ දෙයක් නිර්මාණය කළා, තමන් ඒකට නමක් දාලා තියෙනවා. අන්නේ නම දාලා තියෙන දේ තමන්ගේ අධ්‍යක්ීම අනුව දාපු නමක් මිසක් ඒකට අයිති නමක් නෙවෙයි. එතකොට මෙන්න මේ අවබෝධය ලබා ගත්තනම් අපි ලබාගත්තු මොහොතේ ඉඳන්ම අපි උත්සාහ කරනවා තමන් ඇහැට දකින රූප, කනට අහන ශබ්ද ආදිය තුලින් බාහිර රූපයක් දෙයක් කෙරෙහි හිත බැස නොගන්නා විදියට ඇසෙන් රූපයක් දකිනකොටම බාහිර රූපය තුළ හිත බැසනගෙන අභ්‍යන්තරයෙන්ම මේක දකින්න පුළුවන් විදියට හිත දිනු කරන විදියේ මාවත තමන් සොයා ගන්නවා. අන්නේ ධම තමයි අපට සතර සතිපට්ඨානෙ විදියට මුණ ගැසෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහරජ සූත්‍රයේදී අසුරයන් මහසાગරයේ සිත්තලව වාසය කරන්නේ හේතු අටක් තියෙනවා. යැයි එකක් තමයි මේ මහා සාගරයේ පතුලෙහි ඊටාම වටිනා රන් රෙදි මුතු මැණික් ආදී ඊටාම අගනා දේවල් මේ මහා මොහොතේ සාගර පතුලේ තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේමයි මේ ශාසනයට ඇතුළත් වන ශ්‍රාවකයා මේ සම්බුද්ධ ශාසනය තුළ සිත්නලවා වාසය කරන්නේ මේ ශාසනයේ නැමැති සාගරයේ මහාර්ග වස්තු රන් රෙදි මුතු මැණික් ආදී වස්තු මේ සාසන නැමැති සාගරයේ පතුලෙහි තැන්පත් වෙලා තියෙනවා. මොනවද ඒ සසුන් සයුරෙහි තැන්පත් වෙලා තියෙන වටිනා මුතු මිණි? ඒ තමයි සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොධංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මෙන්න මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නැමැති අගනා වටිනා වස්තු මේ සම්බුද්ධ ශාසනය නැමැති සාගර පතුලේ තැන්පත් වෙලා තියෙනවා කියන මේ සියල්ලන්ගේම පදනම පිණුනේ මොකද්ද? පදනම තමයි සතර සතිපට්ඨාන තුළ වාසය කිරීම. ඒ සතර සතිපට්ඨාන තුළ වාසය කිරීමට පිවිසෙන්න ඕන ප්‍රධානතම මාවත තමයි මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම පිළිබඳ අවබෝධය. හේතුඵල ධම පටිසම්පාදයේ පිළිබඳ අවබෝධයයි මේ ධම තුළ ගැඹුරට යන්න සතර සතිපට්ඨානය තුළ හැසිරෙන්නට අවශ්‍ය කරන මූලික අවබෝධය වශයෙන් ධර්මයේ සඳහන් කරන්නේ. ඒ මොකද්ද? ඒ තමයි අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියන කාරණය. ඒ කියන්නේ හේතු තියෙනකොට, හේතු ටික එකතු වෙනකොට රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මාරම්භණයක් ආදී වශයෙන් මේ අරමුණු හේතු ඇතිකල්ලි හට ගන්නවා. හේතු නැතිවීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්. අපිට දැන් තියෙන මානසිකත්වයේ ස්වභාවය මොකද්ද? හේතු තිබිදි හට ගන්නවා, හේතු තියාගෙනම නැති වෙනවා මේවා. නමුත් වෙන්නේ හේතු පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වීමයි මේ සියලු මධ්‍යකීම් වල ස්වභාවය. නමුත් අපි අවිද්‍යාවට මේක පිළිගන්න සූදානම් නැහැ. අපේ තියෙන මුලාව, අවිද්‍යාව, මෝහයෙන් අපිට කියන්නේ මොකද්ද? අපි රූපයක් දැක්කනම් ඒ දකින රූපයේ කලනොත් මෙදන තිබ්බා ඒ තිමේච රූපය තමයි මේ මම දකින්නේ, මම අහක බලාගත්තත් මේ රූපය එතන මිතුරු වෙනවා කියන කාරණා. ඒක වැරදිම නෑ, ඒක හරි. නමුත් ඒක හරියන්නේ ඒක සත්‍යයක් තුළ විතරයි. ඒක කන්වෙන්ෂනල් ට්‍රූත් එක විතරයි හරියන්නේ. ඒක සම්මුති සත්‍ය තුළදී විතරයි ඒක නිර්මාණය වන්නේ. ඒ සත්‍ය තුළ ඉදීමෙන් අපට සුගතිගාමී වෙන්න පුළුවන්. සුගතිගාමී වෙන බාධාවක් නෑ ඒක. නමුත් සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්න අපට ඒක බාධාවක්. සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්න නම් අපිට මෙන්න මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ අවබෝධයක් අපි ලබන්නට ඕන. මේකට පටිසෝතගාමී ධර්මයක් කියලා කියන්නේ. උඩුගම් බලයන් ධර්මයක් කියන්නේ මේකයි. මේ ධර්මයට බුදුහාඳුරෝ කුප්පිය අනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ. පෙර නොයසුිරු ධර්මයක් වට පහළු නැහැ කියලා බුදුහාඳුරේ දා ජයසිරි මහ බෝධියේදී සම්බුද්ධත්වය අවබෝධ කරගෙන දේශනා කළේ මේකයි. වෙන කිසිදු ගුරුවරයෙකුගෙන් ඉගෙන නොගත්තු අලුත්ම දෙයක් පහළු නැහැ කියලා. මොකක්ද ඒ අලුත්ම දේ? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි කියන කාරණේ. ඇස අනිත්‍යයි කියන්නේ මොකද්ද? ඇස කියන්නේ මේ අපට පේන හැ නෙවෙයි, පෙනීමේ ශක්තිය. මේ ඇස උපයෝගී කරගෙන අපට තියෙන පෙනීමේ හැකියාවටයි බුදුදහම ඇස කියලා කියන්නේ. ඒ ඇස තනියම තියෙන දෙයක් නෙවෙයි. ඒ ඇස සජීවී වෙන්නේ රූපයක් තියෙන්න ඕන, ආලෝකයක් තියෙන්න ඕන, විඥානය, අවධානය, මේ හේතු ගානක එකතුවකින් පෙර පසු නොවි ඒ මොහොතේ හටගන්න දෙයක්. මේ මොහොතේ මනසේ ස්වභාවයටම මේක බලනකොට මිනිස්සෙක් මෙතන පේනවා. ඊළඟ මොහොතේ බලනකොට මේ මිනිස්සෙක් පිටපස්සෙන් අපට අපේ කර්ම වෙනස් වෙනවා තින් ප්‍රේතෙක් ඉන්න ආකාරය පේනවා. ඒක මැතෙමිට සියොම් කළ ප්‍රඥාවෙන් බලනෝ නම් ඒ බලපු රූපෙම සතර මහා බෝධ රූප විදිහට බලන්න පුළුවන්. ඒ හැම සමද්දීන කළ බලනෝ නම් මේක මේ මොහොතේ හටගෙන නිරුද්ධුන දෙයක් කියලා ඒ ඇසීම තවන්න බලන්නත් පුළුවන්. මේ අතර සම්පූර්ණ ප්‍රඥාව එකතු කළ බලන්නත් පුළුවන්. එහෙම එකතු කළ බැලුවොත් මොකද වෙන්නේ? මේ රූපය තුළ හිත බැස ගන්නෑ. මේක මගේ කියලා, මගේ පුතා දුව කියලා නිර්මාණයක් හොඩ වෙන්නේ. ඔහු දකින්නේ මේ හේතු ටික නිසා මේ මොහොතේ හටගත්තු දෙයකටයි මම මේ දුව පුතා කියලා නිර්මාණය කරන්නේ කියලා ඒ අවබෝධය ලැබුණොත් ඒ අවබෝධයත් එක්කම හෝ බාහිර රූපයට යන්නේ නැහැ. ඔහු ආභ්‍යන්තරයේ නිවීමටපත් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතර නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මෙන්න මේ කණිත්‍ය වශයෙන් දැක්කොත් එතනම දුකෙන් නිදහස් වෙනවා. මේ අවබෝධය තුළ හිටියොත් ඒ බලන කෙනා මැරුණාට පස්සේ අනේ මගේ මහත්තයා මගේ පුතා මැරුණා කියලා අනන දෙයක් උඩ ඉතුරු වෙන්නේ නැහැ. ඇයි ඒක සම්පූර්ණයෙන්ම මෙහි අභ්‍යන්තරයෙන් හටගත්තු ආරෝපණය කරගත්තු දෙයක් මිසක් බාහිර රූපේ තුල දුවෙක් හෝ පුතෙක් නැහැ. බාහිර රූපේ තුල දුව හෝ පුතා ඉන්නවා නම් ඒ කෙනා මැරුණාට පස්සේ තේ රූපේ තුල ඉන්නවනේ. එහෙම නැත්නම් විඥානය තුල ඉන්නවනේ. රූපය තුලක් නැහැ, හිත තුලක් නැහැ, දෙකෙන්ම නැහැ. ඒ දෙකම එකතුෙන් හැදිච්ච මේ දෙයට අපි නිර්මාණය කළ දුව හෝ පුතා දාම මිසක් බාහිර දේ තුල ඉන්න දෙයක් නෙවෙයි. මෙන්න මේක දැක්කොත් මේ තැනත්තා, ඒ තැනත්තා මේ හැම ආයතනයක්ම ඉතාම සිහියෙන් සානෝනේ පාත්තා ගන්නවා. පාත්තා ගත්ත කියන්නේ මේ කිසිදු අරමුණකින් හිත බාහිරට ගිහිල්ලා බාහිර දේ තුල ගැට ගහන්න ඉඩ දෙන්නේ නැහැ ඔහු. මෙන්න මේකටයි අර කිංසුකෝපම සූත්‍රයේ දේශනා කළේ. ප්‍රාකාරයක් තියෙනවා, දොරටු හයක් තියෙන ප්‍රාකාරයක්. ඒ ප්‍රාකාරයට එක්තරා දූතයන් දෙන්නෙක් පණිවිඩයක් අරගෙන යනවා. දොරටු පාලය හරහා ගිහිල්ලා පාර දිගේ ගිහිල්ලා නගර මැද හතරමං හන්දියේ නගර හිමියාට පණිවිඩය දීලා ඒ පාරෙම නැවතෙනවා. කවුද මේ කියන්නේ? ඇසෙන් රූපයක් පේනකොටම සිහිය සානුවන සමථ විදර්ශනා දෙකෙන් හිටියොතින් ඒ ඉන්න මොහොතෙහි විඥාණයට මේ පණිවිඩය දුන්නොත් ඒ දැකපු විදියට මානසිකව මාර්ගයෙන් නැවත පිටවෙල යනවා. ඒ දැකපු රූපය බාහිර දියයි කියලා රූපය තුළට බැසගන්නේ නැහැ. ඇයි මේ තැනැත්තා සතිපට්ඨානය තුළ උපරිම ලෙස සිහිය තියාගෙන ඉන්නවා? ඔහුට ඒ මොහොතේ දිට්ඨේ දිට්ඨමත්තමෙන් අවසන් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ තමන් රෙස්පොන්ඩ් කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. තමන් ප්‍රතිකාර දක්වන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම අවබෝධයක හිටියොතින් එහෙනම් අම්ම දැක්කොත් අම්ම දිහා බලන එකක් නැහැ. කවුරු හරි කැම ටිකක් කිලොත් කැම ටිකක් දෙන එකක් නැහැ. එහෙනම් වාහනේ ඩ්‍රයිව් කරන්න බැරි වෙයි. දිට්ඨේ දිට්ඨමත්තන්නේ එහෙම කියලා හිතේ නේද? එහෙම වෙන්නේ නැහැ. ඒ ටිකක් තමන් පරිහරණය කරනවා. පරිහරණය කරන්නේ මෙන්න මේ අවබෝධය තුළ උපරීම තුළ ඉඳගෙන ඒ කිසිදු දෙයක හොගිහිට බැසගන්නේ නැහැ. ඒ හැම දෙයක්ම තමයි හඳුනා ගන්න පුළුවන්. මේ අම්ම කියලා හඳුනා ගන්න පුළුවන්. මේ වාහනේ කියලා හඳුනා ගන්න පුළුවන්. මේ දරුවා කියලා හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒ බාහිර තියෙන දෙයක් හැටියට උගන්නේ නැහැ. ඔහු දන්නවා ඒ සියලු මැදකින් මේ මොහොතට සිතන සිතවිලි මාත්‍රයට හටගන්න දෙයක් මිසක් ඒ දේ අකණ්ඩව දුවෙක් හෝ පුතෙක් ඉන්න ලෝකයක් නෑ කියලා දකිනවා. දුව හෝ පුතා නිර්මාණය කරගන්නේ අපි ඒ මොහොතටයි. ඒ දුව හෝ පුතා අපේ ආධ්‍යාත්මික ලෝකෙෙහි අකණ්ඩව පවතින අය නෙවෙයි. ඔබ දුව ගැන හිතනකොට ඔබේ සමස්ත ජීවිතයේ දුව. දුව හිතලා ඊළඟ මොහොතේ මහත්ය ගැන හිතනකොට ඊළඟ ලෝකයේ මහත්ය. ඊළඟ අම්මා ගැන හිතනකොට සමස්ත ජීවිතේම අම්මා. එක මොහොතක එක සිතුවිල්ලක් විතරයි තමන්ගේ ජීවිතය කියලා කියන්නේ පරමාර්ථ සත්‍ය අනුව. හැබැයි සම්මුති සත්‍ය අනුව වඩා ඔක්කොම කටි ඉන්නවා. අම්මා තියෙනවා, තාත්තා තියෙනවා, දරුවා තියෙනවා, වාහනයක් තියෙනවා, ඔක්කොම තියෙනවා කන්වෙන්ෂන් ෆෘත් එකේදී. සම්මුති සත්‍යයේදී ඒ සම්මුති සත්‍ය තුල සංසාර චක්‍රය තුල ඔබ ඉන්නේ. ඒ සංසාර චක්‍රය තුල ඉඳීමේදී තමයි නැවත අපි සසරට යන්නේ සහ නැවත උන සුගතියට යන්නත් පුළුවන්. අන්න ඒ සම්මුති සත්‍ය තුල දේවල් තමයි අපට තේරෙන්නේ දෙපෙන්නේ. අන්න ඒ සම්මුති සත්‍ය තුල අය කවුරුවත් මරණයටපත් වෙලා නැහැ. මිය ගිහපයත් ඔක්කොම මේ ලිස්ට් එකේ ඉන්නවා. රාත්‍රී කාලේ ඔබ දැකන සිහිනවලදී ඔබ දකි මිය ගිහපු ආච්චිසිය ඔක්කොම අය එකට කෑම කන එකටියත් එක නේද? දවල්ට තමයි මැරලා කියලා කියන්නේ. රැට ඊනේ දිපේනකොට ඒ කට්ටිය ඔක්කොම කතා කරනවා, කෑම බීම එකට කනවා, ඔක්කොම සිහින ලෝකේ දිය කට්ටියත් එක ඉන්නවා. කවුරුවත් මැරලා නැහැ. ඇයි? ඒ නිරුද්ධ වෙච්ච දේ අපේ අවිද්‍යාවෙන් නිරුද්ධ කළා නෑ. ඒ ෆයිල් ඩිලීට් වෙලා නෑ. ඒව තාවකාලිකව ක්ලෝස් කළ විතරයි තියෙන්නේ. ඕන වෙලාවකේ ඕපන් කරන්න පුළුවන්. රාත්‍රී නිින්දෙදි ඒව ඕපන් වෙනවා. ඕපන් වෙලා ඇත් එක අපි ගනුදෙනු කරනවා. ඒ අයම තමයි අපි නැවත හොයාගෙන මරණාසන්න මොහොතේ යන්නේ. මරණාසන්න මොහොත වෙනට ඒ ඥාතින් අපිට මුණ ගැහෙනවායි. අපි හිතනකොට මේ අය බාහිර ඉන්නවයි කියලා අපිට හිතලා කර්මාන් රූපෝ යට සමාන්තර ලෝකවල අපි නැවත ඉපදෙන්නේ යන්නේ ඒකයි. සාමාන්‍යයෙන් අපේ සිහින ලෝකෙදී අපිට පේන්නේ මේ මොළයට විතරක් භෞතික මොළයට විතරක් සීමා වෙලා මේ ජීවිත කාලේ මුණ ගැහිච්ච ඥාතින් විතරයි අපිට සිහිනදී පේන්නේ. නමුත් මරණාසන්න මොහොතේ තත්ත්වය කොහොමද? මරණාසන්න මොහොතේ ලක්ෂණය තමයි මේ භෞතික මොළයේ හේ ස්වභාවය ක්‍රියාකාරීත්වය ඉක්මවල ගිහිව මත කියන් ඒ වෙලාවට තමන්ගෙ හිත දෙනවා. ඒ එන්නේ මේ ජීවිත කාලේ මුණ ගැහිච්ච විතරක් නෙවෙයි. සංසාරේ කල්ප ගානක ඇටි කොක්කොම එකම ලයින් එකක ඉන්න අය වගේ එකට පේලියට ඔක්කොම පේන ගන්න. ඒ සිද්ධීන් ටික ඒ අධ්‍යක්ෂක ටික ඔක්කොම පේනලා ඒ දෙයක් සමන් නිත්‍ය හැටියට ගන්න ඊළඟ අරමුණ අනුව තමයි ප්‍රතිසන්දිය තීරණය. එතකොට බුදුදහමෙන් අපට මොකද කරන්නේ? බුදුදහමෙන් අපට ලබා දෙන අවබෝධය මොකද්ද? බුදුදහමෙන් අපට ලබා දෙන අවබෝධය තමයි මෙන්න මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය හරහා අපට මේ ලැබෙන අත්දැකීම් නිත්‍ය වශයෙන් තියෙන දේවල් නෙවෙයි. ඒ මොහොතට මනසේ ස්වභාවය අනුව හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියන අවබෝධය අපිට ලබා ගන්න. ඒක සුතිමේ ඥාණයෙන් අහලා දැනගන්න එකක් විතරක් නෙවෙයි. ඒ අහලා දැනගන්න දේ ජීවිත යථාර්ථයක් බවටම පත් කරනවා. ඒ පත් කරන භූමිය තමයි ෆීල්ඩ් එක තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. කායේ කායනපස්සේ විහෙරති, වේදනාසු වේදනපස්සේ විහෙරති, චිත්තේ චිත්තානපස්සේ විහෙරති, ධම්මේසු ධම්මානපස්සේ විහෙරති කියපු විදිහට කය ගැන, සිත ගැන, වේදනා ගැන, සිතිවිලි ගැන නැවත නැවතත් අපි නුවණින් මෙනෙහි කළ බලන්න. ආස්වාස ප්‍රාස්වාසය ගැන හිත යොදලා බලන්න. අවධානයෙන් තියාගන්න. ඒ විතරක් නෙවෙයි, ඒකේ හට ගැනීම නිරුද්ධ වීමක් දකිනවා. ඊට පස්සේ සතර ඉරියව්ව ගැන හොඳට බලනවා. ඒකත් ඇති වෙලා නිරුද්ධ වෙන හැටි දකිනවා. ඊළඟ සමන් කරන හැම කටයුත්තකම හට ගැනීම නිරුද්ධ වීම බලනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප බලනවා. දෙතිස් කුණපය බලනවා. නව සීවතික බලනවා. මේ හැම දෙයකම සතිපට්ඨානයේ විදියට මේකේ සිහි එකකින් පිළිහිටවනවා. අනිත් පැත්තෙන් සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. කය කියන එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. හේතුඵල ධම අනුව, මනසේ ස්වභාවය අනුව හැම මොහොතකම හටගෙන හැම මොහොතම නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. කය ගැන දකින විතරක් නෙවෙයි, වේදනා ගැනත් එහෙම දකිනවා. ඇස්හන්නා සාදීන්දිරෝ සෙලැබෙන සැපතු උපේක්ෂාදී වේදනා පෙර නොතිබී හටගෙන ස්පර්ශ නිසා හටගෙන එතනම නිරුදන ආකාරය දකිනවා. ඒ වේදනාව තුළත් තමන්ගේ හිත බැසගන්නේ. ඒ වේදනා ස්පර්ශ නැමති හේතුව නිසා හටගෙන එතනම නිරුදන දෙයක් කියලා දකිනවා. ඒ වේදනාවත් තමන්ගේ වේදනාවක් විදිහට ගන්නනේ. සිත ගැනත් එහෙමයි. සරාගම් වාචිත්තං, වේදරාගම් වාචිත්තං, සදෝසං වාචිත්තං, වේදදෝසං වාචිත්තං, සමෝහං වාචිත්තං, වේදමෝහං වාචිත්තං ආදී වශයෙන් රාග, දේස, මෝහ, වේදරාග, වේදදෝස, වේදමෝහ ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවට පහළ වෙන සිත් ගැන හොඳට අවධානයෙන් ඉන්නවා. සිත ගැන අවධානයෙන් ඉන්න විතරක් නෙවෙයි, සිතේ හට ගැනීමක් දකිනවා. නාම රූප නිසා හට ගන්නවා විඥාණය. ඒ නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ ආකාරයෙන් දකිනවා. ඒ සිතක් තමන්ගේ දෙයක් විදිහට ගන්නෙ නැහැ. ධම්මේසු ධම්මානුපස්සී කියපු විදිහට සිතිවිලි ගැනත් ඒ වගේම බලනවා. කාමච්ඡන්ද ආදී නීවරණ ගැන, සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම ගැන, ඒ වගේම ඇස කන ආදී ආයතන ගැන, මේ හැම දෙයක්ම ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. දකින්න දකින්න මොකද වෙන්නේ? වෙන ධම්ම අත්දැකීමක් ලකිනකොට බාහිරට දුවල ගිහිවා මේ දැම් මොකද වෙන්නේ? ඇසෙන් රූප දකිනකොට කනෙන් ශබ්ද අහනකොට දැන් තමන් ඇතුළේ පැත්තයි බලන්නේ. වෙනද පිටස්තර පැත්ත බලලා පිටස්තර දේවතුලින් සැප දුක් විඳපු අපි දැන් මොකද වෙන්නේ? ඕන ලස්සන දේ බලන්නත් පුළුවන්. බලනවත් එක්කම බලන්නේ මේ ලස්සන තමන්ගේ ඇතුළෙන් නිර්මාණය කරගත්තු දෙයක් කියලා තමන් ඇතුළේ පැත්තට හැරෙනවා. බාහිර දෙයකට තමන්ව හැන්ඩල් කරන්න බැරි වෙනවා. දැන් අපි ඉන්නේ බාහිර රූපයක්, ශබ්දයක්, ගන්ධයක් වෙනස් කරලා අපට දුකක් හෝ සැපක් දැන් දෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපට දුක හටගන්නේ. බාහිර පිටස්තර දෙයක් දැකලා අපි සැපටපත් වෙනවා නම්, උඩ පැනලා හිනා වෙනවා නම්, සතුටු වෙනවා නම්, ධර්මයේ දන්න කෙනෙක් මොකද බලන්නේ? ඒ කියන්නේ සින්දුවක් අහලා හරි රූපයක් දැකලා හරි උඩ පැනලා හිනා වෙනවා නම් ධර්මයේ දන්න කෙනෙක් ඈතින් ඉඳන් බලාගෙන දන්නවා. ওই විදියටම තමයි අගමැති අරමුණක් ආවම අඬන්නේත් ওই විදියටම තමයි උඩ පැන පැන කියලා දකිනවා. ඔබ සාමාන්‍ය බාහිර දෙයක් දැකලා රූපයක් දැකලා ශබ්දයක් අහලා ඔබ උඩ පැනලා රස විඳිනවා නම් සතුටු වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? ඒ දේ වෙනස් වෙනකොට දුක් වෙන්නේ toy විදියටමයි කියලා තමයි කියන්නේ ඔබ කියන්නේ. ඒ නිසා ඔබ කෑමක් කනකොට, රූපයක් දකිනකොට, චිත්‍රපටියක් බලනකොට, සින්දුවක් අහනකොට ඔබ හොඳට සතුට විඳිනවා කියලා විඳට ඔබ එහෙම කරන වෙලාවේදී ධර්මය දන්න කෙනෙක් කවදාවත් ඔබට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඇයි? ඔබට අනුකම්පාවක්මයි දක්වන්නේ. අනේ පව් මේ තැනැත්තා මේ විදිහටම තමයි අනාගතයේ දුක් විඳිනේ කියලා දන්නවා. ඒ තරම්නේ අනිත් පැත්තේ ඔබ මෙහෙම බාහිර රූප ආදියට සතුට වෙනකොට තව කෙනෙක් ඉඳගෙන සතුට වෙන ඔබ දිහා බලලා. ඒ කවුද? ඒ තමයි මාරයා. මාරයා දන්නවා දැන් මේ තැනැත්තා රූප ශබ්ද ආදියට අහු වෙලා මගේ ශේත්‍රය, මගේ ෆීල්ඩ් එකට අහු වෙලා මේ ඉන්නේ කියලා දකිනවා. බුදුරජාණන් වහන්සේගේ ෆීල්ඩ් එක කියලා කියන මොකද්ද? සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය තුළ ඉන්න කෙනා අභ්‍යන්තරයේ දෙසටයි බලන්නේ. මායාගේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනා බලන්නේ අනිත් පැත්ත. ඔහු දුකත් එක්කයි ඉන්නේ. ඔහු ඇස මගේ කරගෙන, රූපය මගේ කරගෙන, චක්කු විඥානය මගේ කරගෙන ඉන්නේ. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් ඉදිරියට අපි සතර සතිපට්ඨානය පුහුණු කරන්න ඇවිල්ලා අපි මොකද කරන්නේ? අපි කරන්නේ නිතරම මේ අස්කන්නාසාදී ආයතනවලට ලක් වෙන අරමුණු පිළිබඳව නිතර සිහියෙන් නොනින් වම්පින් සිහියෙන් නොනින් නිතරම වාසය කරනවා අපි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ කායනෝයම් බික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. සත්‍යංගේ විසුද්ධිය සඳහා මෙන්න මේකයි එකම මාවත. ශෝක පරිද්දවන සමතික්කමාය. ශෝක පරිද්දවයන් දුරු කරන්නට, දුක් දෝමනස්සන අත්සංගමාය, දුක් දෝමනස් නැති කරන්නත්, ඥාය සදිගමාය, ඥානෙ ලබන්නත්, නිබ්බානස සත්‍ය කිරියාය, නිර්වාණය සාක්ෂාත් කරන්නත්, යදි දං චත්තාරෝ සතිපට්ඨාන. මේ තමයි සතර සතිපට්ඨානයි කියන්නේ. අපට එන හොඳම මිතුරා බුදුරජාණන් වහන්සේ නැමැති පියතුමාගෙන් අපට ලැබිච්ච පිය උරුමය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ සතර සතිපට්ඨාන තුන අපි වාසය කරනකොට අපිට මොකද වෙන්නේ? සතර ඍද්ධිපාද දිනු වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දිනු වෙනවා. පංචේන්ද්‍රිය, පංච බල, සත් බොජ්ජංග, අරහස්සංගික මාර්ග නැමැති මේ බෝධිපාරසික ධර්ම ක්‍රමානුකූලව දිනු වෙමින් විද්‍යා විමුක්තිය නැමැති ෂේම භූමියටපත් වෙනවා. මේක තමයි ක්‍රමානුකූලව මේ කරුණ රාශියක් තිබුණා කෙටියෙන් ගත්තොත් මේ තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. මේ තුන එකිනෙකට සම්බන්ධයි. සීලය ප්‍රඥාව එකට යන්නේ, සමාධිය ප්‍රඥාව එකට යන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන හරියට එක අතකින් අනිත් අත සෝද ගන්නවා වගේ සීලෙන් ප්‍රඥා පිරිසිදු වෙන්නට ඕන, ප්‍රඥාවෙන් සීලය පිරිසිදු වෙන්නට ඕන. සමාධියෙන් ප්‍රඥාව පිරිසිදු වෙන්නට ඕන, ප්‍රඥාවෙන් සමාධිය පිරිසිදු වෙන්නට ඕන. මේ අතර අන්න ඕන සම්බන්ධයක් තියෙනවා. මේ තුනම යන යටින් යන සිල්ව ලයින් එක තමයි පරිසම්පාදේ පිළිබඳ තියෙන අවබෝධය. ඒ මොකද්ද? අහුත්වා සම්බුතං පුත්වා නබවිසති කියන කාරණය. ඇස්කන්නාසාදී ආයතන, රූප ශබ්දාදී බාහිර අරමුණු, චක්කු විඥාන ආදී විඥාන හය, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය, මේ හැම දෙයකම තියෙන ලක්ෂණය මොකද්ද? මේ කිසිදු දෙයක් අඛණ්ඩව තියෙන දේවල් නෙවෙයි. ඒ මොහොතේ හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙන. මේ කිසිම දෙයක් අපට තේරෙන විදිහට කියනවා නම් රෙඩිමේඩ් ඒවා මොනවා කරන්නේ. ඇසවත් රූපේවත් චක්කු විඥානේවත් කනවත් ශබ්දේවත් සෝත විඥානේවත් නාසයවත් ගන්ධේවත් ගාන විඥානේවත් දිවවත් රසවත් ජීවහ විඥානේවත් කයවත් රූපේවත් කය විඥානේවත් මනසවත් ධම්මාරම්මනවත් මනයතනවත් මේ කිසිම දෙයක් කලින් තියෙන දේවල් නෙවෙයි. ඒ මොහොතේ හේතු ඇති කලින් හටගෙන එතනම නිරුද්ධන ස්වභාවයක් තමයි අපි මේ භුක්ති විඳින්නේ. මෙන්න මේ අනිත්‍යතාවයේ දැක්කොත් අපි උපරිම ලෙස අපි සිල්වත් ජීවිත ගත කරනවා. ඒ සීලය ඇතම් හෝ නැත කියන අන්ත දෙකට ඇතුළත් වෙන සීලයක් නෙවෙයි. කරණීයමෙත සූත්‍රයේ සඳහන් වන විදිහට දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදිහට ඇතම් හෝ නැත කියන අන්ත දෙකෙන් මිදිච්ච සීලයක් තමයි අපි මේ රකින්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම සමුදය දකින කෙනා නැත කියන අන්තයට උච්ඡේද දෘෂ්ටි යන්නේ නැහැ කියලා. ඒ හටගත් ස්කන්ධ පංචකයම ඉතුරු නැතුවම නිරුද්ධ වීම දකින කෙනා ඇත කියන අන්තයට සාස්වත කියන අන්තයට යන්නේ නැහැ කියලා. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුර වෙන්නට ඕන. එකම විෂන් එකෙන් දෙකම දුර වෙන්නට ඕන. අන්න ඒ එකම දර්ශනය මොකද්ද? ඒ තමයි පරිසම්පාදික ලෝක දර්ශනය. අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියන කාරණය. හේතු තියෙනකොට හටගන්න මේ ශබ්දය වගේ. ශබ්දය පෙර පසු නොවේ හේතු ඇති කල්ලි හටගත්තා. එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ ශබ්දෙහි සිද්ධාන්තයම තමයි ඇසෙන් රූපයට දකින එකත් කනෙන් ශබ්දය අහන එකත් මේ සියල්ලටම යන්නේ මේ සිද්ධාන්තයමයි. හැබැයි අපි මේක පිළිගන්න සූදානම් නැහැ. අපි අවිද්‍යාව විසින් මේක පිළිගන්න සූදානම් නැහැ. අපට බලෙන් මුලදී බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන බුදුහාමුදුරුවෝ ඇත්ත දෙයක්ද මේ කියලා තින ගිල්ලා උන්වහන්සේගේ සම්බුද්ධත්වය ගැන විශ්වාසයෙන් අපිට බලෙන් මේක හේතු ගන්න වෙනවන මුලදී. නැතුව බෑ මේක. මුලදී අනුමානයෙන් අපි මේ ගැන විශ්වාසය ඇති කරගෙන ඊට පස්සේ තමයි ප්‍රත්‍යක්ෂ කරා කියන්නේ. නමුත් ඒ අනුමානේ වැරදි නෑ. අපි අනුමානයෙන් තමයි ජීවිතේ හුඟක් දේවල් කරන්නේ. ප්‍රත්‍යක්ෂ වෙලාමනේ අපි දේවල් කරන්නේ ජීවිතේ. ඔබ අලුතෙන් තැනකට යනවා නම් මැප් එක බලාගෙන ඔබ කලින් ගිහිල්ලා නැහැ එතන. ඒ කියන්නේ විශ්වාසයෙන් යන්නේ. කන්ෆිඩන්ස් එක ඕන. නැත්නම් කවදාවත් අලුත් තැනකට යන්න බැරි වෙනවා. ඔබ අලුත් ස්ථානයකට යනවා නම් යන්නෙම මේ පාර ගියොත් මේක අහු වෙනවා කියලා හිතාගෙන. ඒ වගේම තමයි ධර්මය ගැන අපිට තේරෙන්න ඕන. හැබැයි බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි ඒ ගමන ගිහිපු තරමට රිසල්ට් එක පේනවා අපට. යන්න යන්න අපට බුදුහාඳුරන්ගේ බුදු ගුණය යාවබෝධය ප්‍රකට වෙනවා. ඇයි අපි එන්නෙම දුකේ නිදහස් වෙමින් මේ යන්නේ? ගියපු තරමට ප්‍රතිඵල ටික පේනවා. අවසානට මේ යන්න ඕනේ. සාමාන්‍ය ලෝකයේ තුල අපි අවසානටම ගියෝතින් තමයි ප්‍රතිඵලය තියෙන්නේ, ඩෙස්ටිනේෂන් එක තියෙන්නේ. නමුත් බුදුදහම එක එක තැන්වලදී ප්‍රතිඵල බලන්න පුළුවන්. නීවරණ ටික දුර වෙනකොට පංච නීවරණ දුර වෙච්ච පමණට ඒකේ මානසික සුවය ලැබෙනවා තමයි. සක්කාය දිට්ඨිය දුර වෙච්ච පමණට සුවන් වීමේ ප්‍රතිඵලය දකිනවා. කාමරාග පටිඝ දෙක තුන වෙච්ච ප්‍රමාණයට සකදාගාමි වීමේ රිසල්ට් එක පේනවා. කාමරාග පටිඝ දෙක දුර වෙච්ච පමණට අනාගාමි වීමේ රිසල්ට් එක පේනවා. අනිත් සංයෝජන පහ දුරුණාට පස්සේ අනිත් රිසල්ට් එක පේනවා. ඒ මට්ටමේදී ප්‍රතිඵල බලමින් අපට කෙමෙන් ඉදිරියට යන්නට පුළුවන්. මේක තමයි ධර්මයේ තියෙන ආශ්චර්යය. මෙන්න මේ ආශ්චර්යය ඇති කරගන්න නම් එක පැත්තකින් අපි හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. අනිත් පැත්තෙන් මේ ධහම රැකපු පමණට අවංකව තමන්ට මේ ධහමෙන් මේ ජීවිත කාලයේම ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය තමන්ගේ තුල ස්ථාවර වෙස ගන්නට ඕන. මෙන්න මේ අවබෝධය ලැබෙච්ච පමණට පින්නොතනේ මුළු බුදු දහම්ම කියලා කියන්නේ අපිට පිලස් දෙකකට ස්තම්භ දෙකකට ගොනු කරන්න පුළුවන්. කෙටියෙන් කිව්වොතින් සමත විදර්ශනා කියන දෙක. වෙනත් විදියකින් කියනවා නම් එක පැත්තකින් මෛත්‍රිය දිනු කරන්නට ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කරන්නට ඕන. පුළුවන් තරම් දිනපතාම මෛත්‍රී භානාව ප්‍රගුණ කරන්න. තමන්ගේ දෙනදා ජීවිතවල තියෙන කරදර කම්කටොළු රැස්සකින් තමන්ට ධිට්ඨ ධම්ම වේදෙනිය වශයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ඔබ ඔබගේ ජීවිතයේ ගෙදර දොර දූ දරුවන්ගේ රැකිරක්ෂා ඉගෙනීම ආදී කටයුතු බොහොමයක සාර්ථකත්වය ඔබට නිවැරදි දිශානතයට අනුවම සාර්ථක කරගන්න පුළුවන්. ඇතැම් විට වෙන වෙන අනවශ්‍ය පැතිවලට යනවා තියෙන වලක් අයෝද. ඒ වලක් අනේ ඔබ ධර්මයේ පැත්තටම ගන්න ඕනේ හින්න. ඒ කර්මානුරූපම වෙනවා ඔබේ දැක්ම, ඔබේ විශ්වාසය හොඳ නිසා. අනිත් පැත්තෙන් සමාහිතෝ භික්ඛවේ යථාභූතං අජානති කියපු විදියට හිත සමාධිමත් වෙන පමණට, හිත එකඟ කරගත්තු පමණටම අනිත් පැත්තෙන් අපි අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න ඕන. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, සෝත විඤ්ඤාණ අනිත්‍යයි කියලා මේ ආදී වශයෙන් ඇස කන නාස ආදී ආයතන ටික, රූප ආදී බාහිර අරමුණු, චක්කු විඤ්ඤාණ ආදී විඤ්ඤාණ වශයෙන් අපට මෙනෙහි කරන්න පුළුවන්. එන්න එන්නම මේ කරුණෝ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. අන්නේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමේ සංස්කාරවලට කියන්නේ බුදුදහමෙහි අත්ති වික්ඛවේ කම්මං අකන්න සුඛං අකන්න අසුඛ විපාකං කියලා. කලොත් නොවන සුදුත් නොවන කර්ම කියලා කියන්නේ මෙන්න මේ අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම වශයෙන් ඇති කරගන්නා වූ සිතිවිලි සංස්කාර චේතනාවලට. මෙන්න මේකට ගත කරන කාලය ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. මේක ආරම්භයේදී ටිකක් අමාරුයි මේක. අර හේල් පීරිතේ කුණි කෝචි තියන මුලදී අමාරු වගේ මුලදී මේ පීරිතේකට ගන්නකන් අමාරුයි. නමුත් කාලයක් ඇතැම්ද සති ගාණක් වෙන්න පුළුවන්, මාස ගාණක් වෙන්න පුළුවන්, අවුරුදු ගාණක් හරියි. අඛණ්ඩව ධර්මයේ අහමින් තමන් කරනකොට කාලයක් යද්දී මේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයම තමන්ගේ ජීවිතය සතුට බවට පත් වෙනවා. ඒත් එක්කම තමන් අනවශ්‍ය දේවල්ට කරන කාලය කැපවීම ටිකෙන් ටික අඩු වෙනවා. අනවශ්‍ය වැඩපල කිරීම, කතා කිරීම, බුද්ධිලැඟ ඇසුරු කිරීම ආදී හුඟා දේවල් දන්නේම නැහැ තමන්ගේ අතින් ගිලිහිලා යනවා. අමනාපයෙන් කවුරුවත් බැහැර කරන්නේ නැහැ. තමන් ධර්මය අනුවම ඉන්නකොට තමන්ගේ සතුට වෙන්නේ මෙන්න මේ සමධි දර්ශනා දෙක බවට පත් වෙනවා. ඒක තමයි තමන්ගේ ජීවිතයේ නියම තෘප්තිය සතුට බවට පත් වෙනවා. එන්න එන්නම පංච නීවරණයන්ගෙන් හිත මිදෙනවා විතරක් නෙවෙයි, එන්න එන්නම අවිද්‍යා නැමැති නීවරණයෙන් තමන්ගේ හිත මිදෙනවා. තමන්ගේ හිත මිදෙල මිදෙලා තමන්ට ඇසට රූපයක් පේනකොටම තමන්ට පේන ගන්නවා මේ රූපය දැක්කේ මේ මොහොතේ, පෙරපසු නොවේ මෙතනම හටගෙන නිරුද්ධ වෙනවා කියලා තමන් දකිනවා. දකිනවත් එකම ඒ දැකපු දෙය ගැන තමන්ට ආයි මෛත්‍රිය වඩන්න හෝ අසුභ සංඥා වඩන්න හෝ කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෛත්‍රිය සහ අසුභ සංඥා වඩන්නේ අර අපිට එකපාරම අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න තියෙන අමාරුකම නිසා. අපට එකපාරම දෙයක් දකිනකොටම අනිත්‍ය සංඥාවට හිත පිටුවා ගන්න පුළුවන් නම් අපට ආමුත්‍යෙන් රාග දේශ දුරු කරන්න ඕනේ කියලා එකක් නැහැ. රාග දේශ දුරු කරන්න අපිට අවශ්‍ය වන්නේ අර ඕලාරික වශයෙන් තියෙන නීවරණ දුරු කරන්න අවශ්‍ය වන්නේ එක පාරම අපට අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න අපහසු නිසා. ඒ විදිහට නම් අනිත් පැත්තෙන් කම්මසකත සම්මාදීටි තුළ කුසලයේ ශක්තිමත් කරගන්න තමයි අපි මේ සමතේ වඩන්නේ. හැබැයි අපි ඍජුවම දක්ෂ වුණොත් අනිත්‍ය සංඥා වඩන්න ඒ වඩන මොහොත තුළ කොච්චර ලස්සන කෙනෙක් ආවත් කොච්චර අමනාප කෙනෙක් ආවත් අපට 아무දෙන් රාගයක්වත් ද්වේෂයක්වත් කියලා දෙයක් නැහැ. ඒ සම්පූර්ණයෙන්ම ඔහු දිත්තේ දිශමත් සම්මතමින් ඉන්නේ. ඒක රහතන් වහන්සේ වගේ අකණ්ඩව තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ අපට අවබෝධයයි නැති වෙලා යනවා. නමුත් නැවත නැවතත් වැඩීමේ ප්‍රතිඵල වශයෙන් අපට සිතට සිටිවිලි එනකොට අපි අර දිගට මේව නිත්‍ය සංඥාවෙන් ගන්න ස්වභාවය සිත් වැල් දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා අපි. අඩු වෙලා කාලයක් යද්දී පෙරපසුන වී යමක් දකිනකොට අහනකොටම ඒ සිත ඒ අත්දැකීම හටගෙන නිරුද්ධන ආකාරය අපි දකින්න දැස වෙලා තමයි ආඩම්බර වෙන විතරක් නෙවෙයි. ආඩම්බර වෙනව නෙවෙයි. අනිත් ලෝකයා ගැන ලොකු අනුකම්පාවකුත් හට ගන්නවා. අනේ මේ ලෝකයා දුක් විඳින මේ අවබෝධය නැති නිසා නේද මත් ඉක්මනට මේ ලෝකෙට පිහිට වෙන්න ඕන නේද කියන ඒ කරුණාවත් තමයි හිත ඇතිවෙන. ඇයි ඔහුට එක පැත්තකින් කම්මස්සකට සම්මාදිටියත් එක්ක මේ අවබෝධයට ආවේ නිකන් නෙවෙයි. ඒත් එක හොඳක් වෙනවා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම මීට කලින් ආත්ම භාවල තමන්ගේ අම්මල තාත්තල දරුවෝ සහෝදර සහෝදරවල හිටියයි කියන එක දකිනවා. අනේ ඒ ඇත් මේ දුකේ නිදහස් කරන්න මම උත්සාහවත් වෙන්න ඕන කියලා ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ඊට පීඩ වෙනවා අපි. අන්න ඒ කරුණා මෛත්‍රිය නිසාම අනිත් අයගේ වැරැද්දක් අඩුපාඩුවක් තිබුණට තමන් ගැටෙන්නේ යන්නේ නැහැ. වෙනද ඉක්මනට තමන් කේන්ද්‍රය ගත අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී. නමුත් පින්වත්නි අපි අනිත්‍යයේ අඩුපාඩුවේදී කේන්ද්‍රය ගන්න හොඳ නැහැ. ඇයි ඒ? අනිත්‍යයේ ඇතින් ඒ අඩුපාඩුකම් වෙන්නේ ඒයි අපි තරම් ධර්මය දන්නේ නැති හින්දා. අපි තරම් මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීමේ සිද්ධාන්තය දන්නවනම් ඒ අය එදැමිට අපිටත් වඩා හොඳයි කියලා. ඒයි ඇතින් මේ අඩුපාඩුකම් වෙන්නේ මේ ගැඹුරු ධර්ම හරියට දන්නේ නැති නිසායි. ඒ නිසා දන්නේ නැති කෙනට අපි දොස් කියන වැඩක් නැහැ. අපි කොහොම හරි බලන්නේ මේ අවබෝධය ලබා දෙලා ඒ තැනත්තාත් නිවැරදි කරන්න හැම බැරි නම් අපි හරි අභ්‍යන්තරයේ මෛත්‍රිය ඇති කරගෙන අපේ පැත්තෙන් අපි බර්න් අවුට් වෙන එක නැති කරගන්නවා. අපේ පැත්තෙන් අපි දැවෙන ගතිය අපි ස්ට්‍රෙස් ඇති කරගන්න ගතිය අපි ටිකෙන් ටික වම කරගන්න මේ අවබෝධයත් එක්ක. ඒ නිසා අපි නොතිනාද අපි මේ සාකච්ඡා කරේ බුදු දහමේ තියෙන අනුගෝර ප්‍රතිපදාව. සාමාන්‍ය ලෝකයේදී ඊටම සරල දේ ඉඳන් අර මහා සාගරයේ ගැඹුරට යනා වගේ ටිකෙන් ටික ගැඹුරට යන ධමයක් මේක. සාමාන්‍ය ලෝකයේදී කුඩා කුසලයේ ඉඳන් ටිකෙන් ටික දිනු කරන හැටි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. තිරසංගත සතෙකුට හරේ කැම් ටිකක් දුන්නොතින් ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළා ආත්මව සියක් සුගති ගාම වෙන හේතුණු දෙයක් කියලා. එතනින් පටන් ගන්න මේ ධම් වැට දන් වැට ටිකෙන් ටික ගැඹුරට ගිහිල්ලා දුස්සීල මිනිසෙකුට සිල්වත් මිනිසෙකුට හිත දිනු කරපු කෙනෙකුට මානකවල්ලාභී උතුමන්ට රහතන් වහන්සේට පසේ බුදුහාමුදුරන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ වගේම සංඝසතු දානේ මේ ආදි වශයෙන් ටිකෙන් ටික අපි ගැඹුරට දාන යන පුරව ආමිත දාන අබේ දාන ධර්ම දාන ආදි වශයෙන් ගැඹුරට යන පුරව ඒත් ඒක ඕන තමන්ගේ දෝදරුවන් සාසනට පූජා කිරීම දක්වා ඉහිල පරිත්‍යාගයන් කරන්න පුළුවන්. ඒ දානේ නොනෙවති ඉදිරියට ගිහිල්ලා හැකිතාක් දුරට පංචශීලය රැකලා සුගතිගාමී බිමානි සංසාරි සල්සා ගන්නවා. ඒ නොනෙවති තවත් ඉදිරියට ගිහිල්ලා මෛත්‍රී භානාව වඩලා නිතර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණයේ තුල ඉඳගෙන බ්‍රහ්මයක් වගේ මනස ලෝකේ කාලය ගත කරනවා. අනිත් ලෝකයේ මිනිස්සු සාමාන්‍ය දේවල්ට ඇලෙමින් ගැටෙමින් ඉන ලෝකයේදී අපි පින්නතුනේ බ්‍රහ්මයන් වගේ අපට ඉන්න ක්‍රමයක් බුදුහාඳුර අපට පෙන්වලා දීලා තියෙනවා. කොච්චර ඉහළට අපේ වටිනාකම වැඩි කරගන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ නොවැටිනා පුද්ගලයන් විදිහට මිය යන නෙවෙයි. මේ ලෝකේ වටිනාම පුද්ගලයන් විදිහට මිය යන්න. තමන් කොහොමද වටිනාම පුද්ගලයෙක් විදිහට මිය යන්නේ? දරුවන්ට හොඳට ඉගැන්වුව කියලාවත්, ඔබට ලොකු ගියක් තියෙනවා කියලා, ඔබේ පොතේ ලොකු ගාණක් ඉතුරු කළා කිව්වත් ඔබ වටිනා කෙනෙක් වෙන්නේ නැහැ. ඔබ මියෙන් යන පස්සේ ගෙදර පොඩ්ඩක් අත්ලා තියාගෙන ඔබට කොච්චර ධනෙ තිබුණා. දරුවෝ ඉක්මනටම ගෙදරින් පිටත් කරනවා. පිටත් කරන විතරන්නේ බැරි වෙලාවක් මිය ගියපු කෙනෙක් ආයෙ ගෙදර එන්නද කියලා කියන එක හරි ඇහුවොතින් පලාතේවත් එන්න බෑ කියන. පින්නුතුනි මේක තමයි යථාර්ථය. ඔබ කොච්චර දරුවන්ට ඥාතින සලකලා තිබුණත් ඔබ මිය ගියාට පස්සේ ඔබ මොහොතකටවත් ආයෙ ගෙදර හඳවගන්නේ කවුරුවත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාර අපට දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණ නාඤ්ඤ සරණ ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ නාඤ්ඤ සරණ. ඔබට ඔබේ සිත පිරිසරණ කරගන්න ධර්මය රැකවරණය කරගන්න නාඤ්ඤ සරණ වෙන කිසිම සරණක් නැහැ. දරුවෝ 10 දෙනෙකුට හොඳට උගන්නලා මහාචාර්යවරු කළා කොච්චර ඉහළ තලයක හිටියත් ඔබට රැකවරණයක් නැහැ. ඔබට තියෙන එකම රැකවරණය හදාගත්තු හිත විතරයි. ඔබට තියෙන එකම ආරක්ෂාව ධර්මය විතරයි. ඒ නිසායි ධර්මයේ ආරක්ෂාව ධර්මයේ රැකවරණය ලබන්නේ ඒ ඉහළම රැකවරණය තමයි. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දුක කියන්නේ මොකද්ද? සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක කියපු විදිහට මේ ස්කන්ධ පංචකය හට ගැනීම නොදකීම තමයි දුක කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් ඇසට රූපයක් පේනකොට බාහිර රූපයක් ඇතයි කියලා ගන්නා ස්වභාවයයි දුක සත්‍ය කියලා කියන්නේ. ඇසෙන් රූපයක් දකිනකොට මේ දුවක් මේ පුතක් කියයි පුතෙක් කියලා වරදවා ගන්නා ස්වභාවයයි දුක සත්‍ය කියලා කියන්නේ. බාහිර කෙනෙක් දෙයක් ඉන්නවා කියලා ගත්තොත් ඒකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියලා කතාවක් නැහැ. ඒකට අනිවාර්යෙන් එක ඇලෙනවා එක ගැටෙනවා. එක උපේක්ෂාවෙන් හරි ඉන්නවා ඒ තමයි බාහිර රූපයත් එක්කයි. දුක සමුදය සත්‍ය කියලා කියන්නේ අන්න ඒ තමන් අවිද්‍යාවෙන් නිර්මාණය කරගන්න ස්කන්ධ පංචකයට තියෙන ඇලීම. එතකොට දුක නිරෝධය කියන්නේ අන්න ඒකට තියෙන ඇල්ම අභ්‍යන්තරයෙන්ම නැති කරගන්න එක. බාහිර රූපෙට තියෙන ආසාව නැති කරගත්තら හරියන්නේ නැහැ. බාහිර රූපෙට තියෙන ආසාව නැති කරගන්න ඕන. බාහිර රූපයක් නිර්මාණය කළා අභ්‍යන්තරය ඇති කර ගන්න තියෙන ආසාවයි නැති කර ගන්නට ඕන. බාහිර රූපෙට තියෙන ආසාව නැති කරන ගියොත්ින් ඔක්කොම රූප නැති කර කර යන වෙන ලෝකේ අවදාත් වෙනා දුක නිදාසන බැරි වෙනවා. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආසාව නැති කර ගන්න එක. අභ්‍යන්තරයේ තමන්ව ජීවත් කරවන්න තියෙන ආසාව නැති කර ගන්න එක. මෙතෙන් තියෙන ආසාව නැති කරවතින් මේ හරියට මේන් ස්විච් එක වගේ ආයේ බාහිරයට ආසාව නැති කරගන්න කියලා දෙයක් නැහැ. දුක නිරෝධගාමිනී පටිපදා අරි සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ මාර්ග සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන යන තියෙන ආරසණික මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්ක මෙතනත් පරිසම්පද අවබෝධය සමගම ඔව සතර සතිපට්ඨාන රකිමින් ඔව වීරිය වඩමින් ඉන්ද්‍රිය ධර්ම වඩමින් බල ධර්ම වඩමින් බොජ්ජංග වඩමින් මාර්ගාංග සම්පූර්ණ කරන කෙනෙක් බවටපත් වෙනවා. අපි මේ සාකච්ඡා කළේ ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේකින් දේශනා කරන සමස්ත ගමන් මාර්ගය. සම්බපාපසකරණං කියන කාරණේ ඉඳන් කුසල සුභ සම්බදා කියන කාරණාව හරහා සචිත්ත පරියෝධකණං කියන මට්ටමින් අවිද්‍යාවෙන් සපුරාම හිත පිරිසුදු කිරීම දක්වා යන ගමන් මාර්ගයයි මේ සඳහන් කළේ. මෙන්න මේ ගමන් මාර්ගය තුල පින්නතුනි අකණ්ඩව ඉදිරියට යන්න නම් තමන් තුළ විශේෂයෙන් සක්‍රීය සමන් වීමත් අවංක බවත් නුවණැති බවත් කියන මේ කාරණා තුන නොනවත්වාම අකණ්ඩව පවත්වා ගන්නට ඕන. Active listening, honesty and wisdom කියන කාරණා තුන මේ තුන ඉතාම වැදගත්. ඒ අතරට මේ වගේම ප්‍රයෝජන ගන්න නම් තමන්ට අකණ්ඩව කල්යාණ මිත්‍රයන් තමන් එක්ක රැඳෙන්නට ඕන. යහපත් ගුණ දහම් කියා දෙන හොඳ කල්යාණ මිත්‍රයන් තමයි තමන්ගේ ජීවිතේ තමන් ලබ වටිනා සම්පත වෙන කිසිම දෙයක් එච්චර වටින්නේ නැහැ. කෙනෙකුට තියෙන අභාගේ සම්පන්නම දේ තමයි කල්‍යාණ මිත්‍රයන් නැති වීම. තමන්ට දහමක් කියා දෙන, දහමක් අහන්නට කෙනෙක් නැතිවීම තමයි කෙනෙකුට ලැබෙන තියෙන ලොකුම අවාසනාව අභාගය. ඒ වගේම කෙනෙකුට තියෙන ලොකුම භාග්‍ය තමයි කල්‍යාණ මිත්‍රයන් සිටීම. වර්තමානයේ කල්‍යාණ මිත්‍රයන් ෆේස් ටු ෆේස්ම අවශ්‍ය වෙන්නේ. අපිට ඒකට ඉන්ටර්නෙට් එක තියෙනවා. නොයෙක් විදිහේ සෝෂල් මීඩියා තියෙනවා, මාධ්‍ය තියෙනවා, තාක්ෂණය තියෙනවා. අපේ ජංගම දුරකථනයේට ඔක්කොම යාළුවෝ ටික අපිට ඇඩ් කරගන්න පුළුවන්. හොඳම කල්‍යාණ මිත්‍රයන් ටික. හැබැයි තමයි ඒක බුද්ධිමත් වෙන්නට ඕන. ඒ ධර්මාර්ගයේ ඉදිරියෙම ඉන්නේ කවුද කියලා තේරුම් ගන්න තමන් දැක්ක වෙනට ඕන. නැත්නම් නිර්පරාදේ තමන්ගේ කාලේ නාස්ති වෙනවා. එහෙම කාලේ නාස්ති නොවෙන්නට නම් තමන්ට හොඳ ලින්ක්ස් තියෙන්නට ඕන. ඒ සඳහා තමන් බුද්ධිමත් වෙන්නට ඕන. ඒව අප්ඩේට් කරගන්න ඕන. මොකද සමහර කල්‍යාණ මිත්‍රයන් කාලයක් මේක කරමින් ඉන්නවා. ප්‍රගතියක් නැහැ. නිසා ඊතර මේ નિયම කල්‍යාණ මිත්‍රයන් දිනෙන් දින අප්ඩේට් වෙන අය වෙන්නට ඕන. ඉදිරිය බලා යන අය වෙන්නට ඕන. දිනෙන් දින කෙලස් අඩු වෙන පුද්ගලයන් වෙන්නට ඕන. අපි ඇස් දෙකට පෙනෙද්දීම ඒ ඇගේ රාග ද්වේෂ මෝහ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙන කල්‍යාණ මිත්‍රයන් අපට ඉන්නට ඕන. ඒ වගේම අපේ තියෙන තෘෂ්ණා දෘෂ්ටි මාන ග්‍රේඩ් conceit and selective මේව ටිකෙන් ටික අපි අඩු වෙන්නට ඕන. මේව අඩු වෙන අඩු වීමේ ප්‍රධානතම ලක්ෂණය තමයි සක්කාය දිට්ඨිය ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒක අඩු වීමේ ප්‍රධානතම ගමන් මාර්ගය තමයි බුදුහාම දේශනා කළේ ස්කන්ධ ධාතු ආයතන කියන මේ පුද්ගලයා සකස් වෙච්ච ප්‍රධානතම කාරණාවල අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය නිතර නිතර මෙනෙහි කරන්න කියලා. එහෙම මෙනෙහි කරන පමණට අපේ ජීවිතයේ ටික ටික සාර්ථකත්වය ඉදිරියට යනවා. විශේෂයෙන්ම අපි ඇසෙන් රූපයක් දකිනකොට ඔබතුමා ප්‍රශ්නෙත් එක්ක අපි ඇසෙන් රූපයක් දකිනකොට ඇත්තම ඒක ක්ෂණික අත්දැකීම නිරුද්ධ වෙනවා. ඒකේ දෙවෙනි පියවරදි තමයි ඒ ඇසෙන් දකින රූපය එතනම ඉක්මනටම නිරුද්ධ වෙනවා. අපිට ඒක අවබෝධය ලැබෙන්නේ ඒ නිරුද්ධ වෙච්ච ඇසෙන් දැකපු රූපේ අරබයා දෙවණියට හටගන්න සංඥා වේදනා දෙක මනායතනෙන් සිහි කළා. ඒව ධර්මාරම්මන බඩපත් වෙලා ඊළඟ අරමුණේදී තමයි අපි දැකගන්නේ. අපි දෙවණි අරමුණේදී ඒක හඳුනා ගන්නකොට අර පළවෙනි එක්ස්පීරියන්ස් එක සීසල ඉවරයි. අපිට කවදාකවත් රූපයට ළඟා වෙන්න බෑ. ශබ්දයට ළඟා වෙන්න බෑ. ගන්ධයට ළඟා වෙන්න බෑ. අපි ළඟා වෙන්නේ ඇත්තේම මන ආයතනෙන් ධර්මාලම්බයට ළඟා වෙන්නේ අපි. ඒක අපි හඳුනා ගන්නකොට අර මුල් අත්දැකීම දුරු වෙලා අවසන්. උදාහරණයක් ඇරෙන්න කියනකොට අපි නිතරම ඉදිරිය බලාගෙන ඉන්නේ. අපි යනකොට ඉස්සරහට ටෝච් එක අල්ලගෙන තමයි අපි යන්නේ. ඩ්‍රයිව් කරනකොට නිතරම අපි ඉස්සරහා බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. රෝද හතර මෙහෙදී. අන්නේ වගේම තමයි අපි මේ රූපයක් දකිනවා කියලා කිව්වට රූපය බලාගෙන හිටියේ අපි මේ ඉන්නේ මන ආයතනේ මේ ඉන්නේ. මන ආයතනේ කියන්නේ අර මුලින් ලැබිච්ච එක නිරුද්ධ වෙච්ච එකේ තමයි නිරුද්ධ වෙච්ච එක මන ආයතනෙන් අරගත්තු තැනක තමයි මේ රූපය පේනවා කියලා අපි ඉන්නේ. මේක තමයි ඇත්තටම අපේ ජීවිතයේ ස්වභාවය. ඉතින් මේ අවබෝධයත් එක්ක අපට දැනට තියෙන අවිද්‍යාව දුරු වෙන මාවතක ටිකෙන් ටික ඉදිරියට යන්නට අපි උත්සාහ කරන්නට ඕන. ඒකේ පළවෙනි පියවර තමයි කල්‍යාණ මිත්‍රත්වයෙන් ධර්ම ශ්‍රවණය කළා හැකිතාක් දුරට දානශීල භාවනාවලින් තමන් ශක්තිමත් වෙන්න. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අංගයක් බවට පත් කරගන්න. ඒත් එක්ක තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමන් මගේ කාරණා රාශියක් සම්පූර්ණ කළ දෙන තමන්ට උදව් කරනවා. එනිසාම තමයි බුදුහාම දේශනා කළේ යන්තම් සන්තම් පදං අභිසමෙච්ච යම් ශාන්තපදයක් කැමති නම් සබ්බේ සත්තා බාන්සිකේ තත්තා සියල සත්‍යෝ සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා දේශනා කළේ ඒකයි. අන්නේ සමතේන් ශක්තිමත් වෙන ගමන් අනිත් පැත්තෙන් සමුදේ ධම්මානුපස්සී විහෙරති වයදමානුපස්සී විහෙති කිප විදියට මේ අපේ සියලුම අත්දැකීම් වල පෙර පසු නොවේ මේ හට ගන්න අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ආකාරය දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා මේ ලැබෙච්ච ඉතාම දුර්ලභ අවස්ථාව කල්පාන්තර ගානකට පස්සේ ලැබෙන ෂේම භූමියක් බඳු මේ සම්බුද්ධ ශාසනය තුල අපි උපරිම ලෙස උත්සාහ කරන්න ඕන. මේ අවස්ථාව අපේ මගහැරුණොත් එතැමිට කල්ප ගානකට අපිට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ලබාගත්තේ සුළුපටු පිනකින් නෙවෙයි, සතර කලා වූ මහා පින කානිසංසයෙන්, මහා ප්‍රාර්ථනාව කානිසංසයෙන් හේතු ගානක් එකට මුණගැහිච්ච අවස්ථාවමේ. හොඳ රූප සම්පත්තිය, පතිරූප දේශ වාසය, ශ්‍රද්ධා සම්පත්තිය, බුද්ධ සම්පත්තිය, සුගතිය, බුද්ධෝත්පාද කාලයේ මේ සියල්ලක්ම එකම මොහොතේ මුණගැහිලා සියලුම වාසි ටික ඔක්කොම එක මොහොතේ බන්දේසියක දීලා වගේ අපිට මේ තියෙන අවස්ථාව. මේ අවස්ථාව මේ ශ්‍රණ සම්පත්තිය තමයි අපේ ජීවිතේ ලබාගත්තු උතුම්ම භාග්‍යය. එනිසා තමනුත් ධර්ම මාර්ගයේ යන ගමන්, තමන්ගේ ආදරණීය ඥාතීනුත් මේ ධහමට යොමු කරන ගමන්, තමන් ඉගෙන ගන්න මේ ධහම, තමන් ගැනීම යහළු මිත්‍රාදීන්ටත් මේක කියා දීලා ඒ අයටත් ධහම පුරුදු කරන්න. එය බෞද්ධයන් නොකරට කමන්නේ. ඒ අය මෛත්‍රිය දිනු කරන, ප්‍රඥාව දිනු කරන, සතිපට්ඨානෙ දිනු කරන, සත්පුරුෂයන් බවට පත් කරන ඔබ යහළු මිත්‍රාදීනු. ඒක තමයි යට කරන්න පුළුවන් උදව්ව. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, අද අපි එතනින් ධර්ම සාකච්ඡා නිමාවටපත් වෙනවා. කාලය බඳගත වුණා. ඊළඟට ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේත් වැඩම කරන්න බලාපොරොත්තු වෙන ඇති. ඉතින් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් ඔබ අප නමින් මිය ගිය සියලු ඥාති වූද මේ පින් අනුමෝදනව සුවපත් වෙත්වා. ඒ වගේම මේ පින් සුවපත් විය හැකි යම් තාක් සත්‍යයන් මේ විශ්වයේ පොතනක් හරි වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින ඕන් විසින් කරලද පින් කමක්සේ සතුරු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් එමිය ගෑයට හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමක් වශයෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. පින් කැමැති සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කාලයක් හොඳින් රැක දෙත්වා කියන ප්‍රතිමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. මේ සියලු පින් කමල හේතුවෙන් ඔබ අප හැම දෙනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය, චිර ජීවනයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දුක්ඛම්පන්තා ච නින්දුම්පා භයම්පන්තා ච නිම්භයා සෝකම්පන්තා ච නිස්සෝකා හොන්තු සම්දේපි පානිනෝ. දුකින් තෙලෙන සත් දුකින් මිදෙන්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තෙවෙන සත් සොම්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම සේවාන් සරණයි.